නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනවා කියලා කියන එක අතිශයින් දුර්ලභයි. බුදුරු ලෙසින් පහළ වෙන්නේ නැහැ. මවුන් කරටගෙන පුතා මොහොතේ පීනවනේ. ඒක අදයි එකක් නෙවෙයි, 20 අසංකේය කල්පයකට පෙර. අම්මා කරට අරගෙන දවස් 7ක් පීනුවේ. දැනට කල් අසංකේය කල්ප 20කට පෙර එදා දෙවියන් බඹුන් අර පුත්‍රයාට කිව්වා, "පුත්‍රයා, උඹ බුදු බව පතපන්." ඒ හිතේ ඇතුණ බුද්ධත්වයේ පිළිබඳව කැමැත්ත මේරිලා ඒකාන්තව මේ කෙනා නම් බුදු වෙයි කියලා වචනේ එන්න අසංකේය කල්ප ලක්ෂ 16ක් ගියා. ඒ සිතිවිල්ල ඒකාන්තෙන් වෙනවා කියන වචනේ පිටවෙන්න බුදු කෙනෙක්ගෙන් අර මවුන් කරටගෙන මේ පීනු කුමාරයාට අසංකේය කල්ප ලක්ෂ 16ක් ගියා. බුද්ධත්වයට පෙරුම් පිරුවේ අසංකේය කල්ප ලක්ෂ 4යි. ඒ බුදු වෙන චේතනාවට විවරණ ගන්නට බලාගෙන හිටියා අසංකේය කල්ප ලක්ෂ 16ක්. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල විවරණ ලැබලා ඊළඟට කල්ප අසංකේයයක් බුදුවරු ලෝකේ නැහැ. එදා ඉඳලා ආයේ බුදු කෙනෙක් මුණ ගැහුන්නේ නැහැ. සුමේද තාපසතුමාට අසංකේයයක්. අසංකේයයක් කියන්නේ කල්ප ගාන ගණන් කරන්න බෑ. තවත් එක තේරෙන විදිහක් කියන්නම්. විශාල කන්ටේනරයකට අබ පුරවලා තියනවා කියලා හිතන්නකෝ, විශාල. හැබැයි ඒකේ තියෙන අබ ගාන ගණන් කරන්න බෑ. හැබැයි අපිට වචනයක් කියන්න පුළුවන් මෙතන අබ කන්ටේනරයක් තියෙනවා කියලා. ඒ වගේ තමයි අසංකේය කල්පයට තියෙන කල්ප ගාන ගණන් කරන්න බෑ. ඒ වුණාට වචනයක් කියන්න පුළුවන් අසංකේයයක් කියලා. එච්චර කාලයක් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. එච්චර කාලයක් බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ලෝකේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ ලෝකේ නැහැ. සංඝං සරණං ගච්ඡාමි කියන වචනේ ලෝකේ නැහැ. උපෝසත සීලයක් තුනුරුවන් සරණ ගිහිල්ලා සමාදන් වෙනවා කියන එක අසංකේය කල්පයක් නැහැ. සම්මා සම්බුදු කෙනෙක් වෙනුවෙන් ඇඟිලි එකතු කරලා වන්දනා කරනවා කියන එක අසංකේය කල්පයක් නැහැ. කසාවතක් දරාගත් සංඝයා වහන්සේ නමකට දන් හැන්දක් බෙදනවා කියන එක අසංකීය කල්පයක් නෑ. පින්වත්නි, ඒ අසංකීය කල්පයට අනතුරුව තවත් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ගෙනොත් අපේ මහ බෝධිසත්වයෝ විවරණ ගත්තා. ඒ විවරණ අරන් ආයෙත් අසංකීයක් බුදුවරු නෑ. ආය අසංකීයකට පස්සේ බුදුරජාණන් වහන්සේ ලා දෙනමක් පහළ වුණා. ආය අසංකීයක් බුදුවරු නෑ. ආය බුදුරජාණන් වහන්සේ නමකින් විවරණ ගත්තා. ආය අසංකීයක් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නෑ. ඔය විදිහට තමයි අසංකේය හතර හැදෙන්නේ. බුදුවරු නැති අසංකේය කල්ප හතරක් යෙදෙනවා. අතරතුර හතර වාරයක් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. ඊළඟට තමයි කල්ප ලක්ෂයක් එනවා. ඒ කල්ප ලක්ෂයේ තමයි අටවිසි බුදුවරුන්ගේ ඉතුරු කතාව එන්නේ. හැබැයි පින්වත්නි, ඒ කල්ප ලක්ෂයේ මේ කල්පෙන් ඉවරයි. එතනින් පස්සේ ආය බුදු කෙනෙක් ගැන කිසිම විස්තරයක් නැහැ. මේ අවස්ථාවත් මං හැරිලා ගියොත් අසංකේය කල්ප ගණන් බුදුවරුන්ගේ පහළ වුණ යුගවල බුද්ධ ශාසන අහිමි වුණා වගේ අහිමි වෙච්ච පුරුද්දට මේකත් අහිමි වෙලා ගියොත් අහිමි වෙන ලෝකෙටමයි අපිත් වැටෙන්නේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සංසාර සත්වයා විඳින දුක දැකලා දැන් පහුගිය කාලේ මිනිස්සුන්ට බයත් ඇති ගැනීම ඇති වෙද්දී කඩු කිනිසි ආයුධ දකින්දී මිනිස්සයාට බිය ඇති වුණා. මේ සත්වයා තවත් සත්වයෝ මරණවා කියලා. නමුත් මගේ බුදුරජාණන් වහන්සේ මෙවැනි වූ ධර්මයක් දේශනා කළා. පින්වත් මහණෙනි, යම් කෙනෙක් නොබලාට මෙසේ කියනවා නම් ඒ කොහොමද උදේට උල්පාර 100කින් අයිනවා, දහවලට උල්පාර 100කින් අයිනවා, හවසට උල්පාර 100කින් අයිනවා? මේ විදිහට මාසයක් නෙවෙයි එක දිගට, අවුරුද්දක් නෙවෙයි අවුරුදු 100ක් ඔය විදිහට දවසට එක උල්පාරවල 300 ගානේ අවුරුදු 100ක් ඇනපු තැන සෝවාන් වෙනවා කියලා කියනවා නම් පින්වත් මහණෙනි, කැමැති වෙන්න. මක් නිසාද පින්වත් මහණෙනි, ඔය උල්පාරවල් ගාන ගණන් කරන්න පුළුවන්. 330න් වැඩි කරාට පස්සේ මාසෙක උල් ගාන ගණන් කරන්න පුළුවන්. ඒක 12න් වැඩි කළාට පස්සේ අවුරුද්දක ගාන ගණන් කරන්න පුළුවන්. ඒක 100න් වැඩි කළාට පස්සේ අවුරුදු 100ක් තුල වැදෙන උල්පාරවල් ගණන් කරන්න පුළුවන්. පින්වත් මහණෙනි, මේ දීර්ඝ සංසාරයේ ගමන් කරද්දී ඔය ශරීරයේ හරහා ගිය කඩු ගාන ගණන් කරන්න බෑ. මේ සංසාරයේ ගමන් කරද්දී මේ ශරීරයේ හරහා ගිය ආයුධ ගාන ගණන් කරන්න බෑ. සංසාරයේ ආය ආයෙත් යන්න උනොත් එහෙම ඔය ශරීරේ කීතු කීතු වෙලා කැඩිලා සුනුයි සුනු වෙලා පහුගිය කාලේ මිනිසුන්ගේ ඇඟේ මස් සවලෙන් එකතු කළේ ওই විදිහට වැටෙන සංසාරේ ආයුධ වලින් ශරීරේ කැපි කැපි යන වාර ගාන ගණන් කරන්න බෑ. ඒසා දීර්ඝයි මේ සංසාරේ. මේ සංසාරේ ගමන් කරද්දී පින්වත් මහණෙනි, ඥාතින් නැති වෙලා අඬලා අඬලා වියසන වලින් පොළොවේ හැපි හැපි විඳපු දුක්ඛන්දරාව නිමානේ කරන්න බෑ. දැන් පෞගිය කාලේ අර වෙච්ච මනුස්ස ඝාතනෙත් එක්ක එක තාත්ත කෙනෙක් ඉතුරුණා. පවුලේ දරුවෝ බිරිඳ සියලු දෙනා නැති වෙලා. ඒකට කියන්නේ ඥාති වියසන. තාත්ත විතරක් ඉතුරු වුණා. බලාගත් වතේ බලාගෙන හිටියා දවසක් දෙකක්. තුන්වෙනි දවසේ ගිහිල්ලා එන කෝච්චියට බෙල්ල තිබ්බා. ඔහුගේ මරණය ඒ විදිහට සිද්ධ වුණා. ඥාති වියසන සංසාරේ ඔය විදිහට ඥාතින්ගේ වියෝව දරාගන්න බැරුව අපිද කඳුහෙල් ප්‍රපාත වලින් පැනපු වාර ගණන එකිනෙකා තම තමන් ගණන් කරන්න බෑ. එච්චර විඳවපු සංසාරයක්. එච්චර විඳවපු සංසාරයක්. ඒ නිසා ඔය සංසාරයෙන් නිදහස් වෙන්න අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ මේ ඇස් ගලවා ගලවා දන් දීදී මේ දුක එපා කියලා පැතුවා. මේ හොඳට පෙනෙන ඇහැ ගලවා ගලවා දන් දීදී ඔය දුක එපා කියලා පැතුවා. අපේ බුදුරජාණන් වහන්සේ සංසාරය ගැන ඒ විදිහටයි වදාළේ. ඊළඟට භෝග ව්‍යසන තියෙන තම තමන්ගේ තියෙන ධන ධාන්‍ය වතු පිටි ඉඩකඩම් නැති වෙලා හතර අතේ ණය වෙලා යන එන මං නැතුව පපුව පිපිරිලා මැරිච්ච වාර ගණන, කඳුහෙල් වලින් පැනලා මැරිච්ච වාර ගණන, මොහොඳට පැනපු වාර ගණන ගණන් කරන්න බෑ. භෝග ව්‍යසනවලදී සකල සේසත නැති වෙලා. ඊට පස්සේ රෝග ව්‍යසන, අනේක ප්‍රකාර රෝග, කෙලවරක් නැතුව රෝග, හැදි හැදි රෝග වලින් දුක් විඳපු වාර ගණන් කරන්න බෑ. තිබ්බම් පච්චන භූතං වාවා ගන්න බැරි දුක් විඳ සංසාරේ. ඒ නිසා තමන්ගේ ඇස් දෙක වගේ හිටපු දරුවෝ දන් දීදී මහ බෝධිසත්වයෝ ඔය දුක එපා කියලා පැතුවා. සසර පුරාවටම තමාටම සෙනෙහස දුන්න, වෙන කිසිම කෙනෙකුට සෙනෙහස නොදුන්න. සසර පුරාවටම පතිවෘතාවෙන් සක්දෙවිඳුගේ පඳුපුල් ආසනේ උණු කරපු ඒ යශෝදරා වගේ උත්තමාවියෝ සංසාරේ දන් දීදී මේ දුක නම් එපා කියලා පැතුවා. උන්වහන්සේගේ පුණ්‍ය ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගන්න දුන්න දාන වෙන කෙනෙකුට නම් ඒ දාණයට සමාන වෙන්න බෑ. ඉච්චර දන් දීලා තියෙනවා. වෙන කිසි කෙනෙකුට තුන් ලෝකෙම සමාන විය නොහැකි ලෙස දන් දුන් හේයින් බුදුරජාණන් වහන්සේගේ දාණයට කියන නමක් තමයි දාන පාරමිතාව. දානෙන් පරතරට ගියා. සීලෙන් පරතරට ගියා. ඊළඟට ගේ දොර අත්හැරීම නම් වූ ගුණයෙන් නෙක්ඛම්මෙන් පරතරට ගියා. එච්චර ගෙවල් අත්හැරලා නැහැ වෙන කිසි කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ මහණුන සංඝයා වහන්සේලා ගණන ගණන් කරන්න විදිහක් නැහැ. කෝටි ගණක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහණ වෙලා ඇති. ගෙවල් අත්හැරලා. හැබැයි පින්වත්නි, බෝධිසත්වයෝ සංසාරේ ගෙදර අත්හැරලා ගිය වාර ගාන ඉදිරියේ උන්වහන්සේ වෙනුවෙන් ගෙවල් අත්හැරපු අය වැලිකැටියක් වගේ, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෙවල් දොරවල් අත්හැරපු අය වැලිකැටියක් වගේ, උන්වහන්සේ සංසාරේ ගෙවල් අත්හැර අත්හැර අබිනිෂ්ක්‍රමණය කරපු වාර ගණන මහමිරක් වගේ වෙන කිසි කෙනෙකුට ලං විය නොහැකිසේ අබිනිෂ්ක්‍රමණය කළා. ඒක උන්වහන්සේගේ නෙක්ඛම්ම පාරමිතාව. ඒ බුදුරජාණන් වහන්සේ සංසාරේ සත්‍ය කතා කළා. සත්‍යයෙන් ප්‍රාතිහාර්ය පෑවා. ඒ සත්‍යයට සමාන වෙන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙම නැහැ. ඒ නිසා උන්වහන්සේ සසරේ පුරුදු කරපු සත්‍ය පාරමිතාවක්, සත්‍ය පාරමිතා. උන්වහන්සේගේ තිබ්බ ඉවසීම මේ අත කපද්දින් ඉවසුවා, කකුල් දෙක කපද්දින් ඉවසුවා, පපුව පල්ල හදවත අරන් කපද්දින් ඉවසුවා, සිතට තරහක් එන්නේ නැතුව. ඒ ඉවසපු ඉවසීම ශාන්තිය පාරමිතාවක්. උන්වහන්සේගේ ජීවිතේ සම්බුදු බවට එන ගමන පාරමිතාවක්. ඊළඟට උන්වහන්සේ ඥාන ශක්තිය කල්පනාව කල්පනා කර කර යමක් තේරුම් ගන්න එක ලෝකේ ගැටලු විසඳන එක පිරුව පාරමිතාවක් කිසි කෙනෙකුට ලං වෙන්න නොහැකි ප්‍රඥා පාරමිතා මෛත්‍රී පාරමිතා මේ විදිහට දස පාරමී දස උපපාරමී දස පරමන්ත පාරමී විදිහට පාරමී පුරපුරා එන ගමනේ උන්වහන්සේ කරන පින සම්බුද්ධත්වයටම එකතු වෙනවා. උන්වහන්සේගේ සිතෙන් කයෙන් වචනයක් බෝධිසත්ව කාලේ වැරදුනොත් ඉක්මනට විපාක දීලා ඒක ඉවර වෙලා යනවා. අවසානයේ වජිරාසනයේට උන්වහන්සේ වඩිනකොට සිද්ධාර්ථ මහාශ්‍රමණයන් වහන්සේ වජිරාසනයේට වඩිනකොට සංසාරයකට කරපු සියලු පව් ගෙවිලා ඉවරයි. සියලු පව් ගෙවිලා ඉවරයි. උන්වහන්සේ සසරේ ගමන් කරනකොට උන්වහන්සේ ගමන් කරන ලෝකේ එක මලක් පූජා කරලා මේ බුද්ධ ශාසනය එක මලක් පූජා කරලා ඊළඟ බුද්ධ ශාසනය රහත් වෙනවා කෙනෙක් පින් බලයට. ඒ වගේ කෝටි කෝටි ගණන් තමන්ගේ නෙද්දක ඉදිරියේ පුංචි පුංචි පින් කරලා නිවන් දකිද්දී ඇස් ගලවා ගලවා දුන්න මහ බෝධිසත්වයෝ ගොඩාක් සංසාරය ආවා. එතකොට අරහත්වයට පත් වෙන්න තියෙන්න ඕන පිනයි සම්බුදු බවට පත් වෙන්න ඕන තියෙන්න ඕන පිනයි ගැන හිතන්න. සියලු පින් වලින් හැදුන උත්තමයාට කියනවා භගවා කියලා. අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ වජිරාසනයේ මත ඒ සියලු පින් වලින් යමක් ලැබිය යුතුද ඒ නිකලස් බව ලබා ගත්තා. පින්වත්නි මහමායා මෞකුසින් සුද්ධෝදන රජතුමාට දාව මෞකුස පිළිසිඳගත් මහ බෝධිසත්වයන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසක ලුම්බිනි සල්වනේ මේ ලෝකෙට බිහි වුණා. මේ මිහි මණ්ඩල තොටිල්ලක්සේ කම්පා වුණා. මහමායාව නොදන්නවා වුණාට සුද්ධෝදන රජතුමා නොදන්නවා වුණාට මිනිසුන් නොදන්නා වුණාට මේ අපි පය ගහලා ඉන්න මහපොළව මේ මහපොළව මේ පහළ වුණ කුමාරයා බුදු වෙනවා කියලා දන්නවා කම්පා වුණා මහපොළව. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ගිහිල්ලා සය වසරක් දුක් විඳලා ඒ දුෂ්කරක්‍රියාව අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් ගයාවේ වජිරාසනේ මත එදා ලුම්බිනි සල්වනේ ඉපදෙනකොටම මිහි මඬලේ මැදින් පැන නැගුණ වෘක්ෂය ජයශ්‍රී මහබෝධින් වහන්සේ. ඒ වෙසක් පුන් පොහොය දවසකම තමයි යසෝදරා ඉපදුනේ. ඒ වෙසක් පුන් පොහොය දවසේම තමයි කාන්ත කස්සයා ඉපදුනේ. ඒ වෙසක් පුන් පොහොය දවසේම තමයි කාලුදා යමාත්‍යා ඉපදුනේ. ඒ වෙසක් පුන් පොහොය දවසේම තමයි චන්න ඇමතිතුමා ඉපදුනේ. ඒ වෙසක් පුන් පොහොය දවසේම තමයි උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිදාන පහළ වුණේ. සහජාත වස්තු ඒ වෙසක් පුන් පොහොය දවසේම තමයි උන්වහන්සේට උපස්ථාන කරන කෙනා පහළ වුණේ ආනන්දයන් වහන්සේ. එදා අර කණුවට ඔළුව තියාගෙන අඬුවේ කඳුළු සලසලා මට අනුකම්පා කරපු මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා අඬපු ආනන්දයන් වහන්සේටත් වයස 80යි. 80ක් වයස දහන් දැනුමින් මෝරා ගිය ඒ උත්තමයාගේ ඇස්වල ඇස් කඳුළු උල්පතක් වුණා බුදු කෙනෙක් පිරිනුවම් පාන්දී. කෙසේ නමුත් ඒ සම්බුද්ධත්වයටම පහළ වුණ ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟ වෙසක් පුන් පොහොය දවසකම දසමර සේනා පරාජයට පත් කරලා උන්වහන්සේ ලෝතුරා සම්බුදු බවට පත් වුණා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ඉස්සෙල්ලාම ප්‍රවර්තනය කළේ බරණැස් ඉසිපතනේදී. උන්වහන්සේ මේ ලෝක සත්වයාට සිත සලසමින් ගමින් ගමට වැඩම කළා. උන්වහන්සේගේ කරුණාව හරි පුදුමයි. කාට හරි සිත සලසන්ට ඕනේ නම් බුදුරජාන් වහන්සේ බොහෝ දුර වඩිනවා. උන්වහන්සේ වෙනුවෙන් කසාවත් දරාගෙන අභිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වුණ සංගරුවන කෝටි ගාණක් පහළ වුණා. ඒ තමයි සංසාරේ නිවන් දකින්න ඕන කියලා පතපතා පින් පුරවාගෙන ආපු උත්තමයෝ ටික කසාවත් දරාගත්තේ. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ ලෝක ධාතුව දෙස උදෑසන එකවරක් බලද්දී තමා වෙනුවෙන් මහණ වුණ සංඝයා ගැන දවසට හයවතාවක් කරුණාවෙන් බැලුවා. ඇයි ඒ පිරිස ධර්මයටම ජීවිතය කැප කළා. යම් මොහොතක ඉඳුරන් මෝරා ගියාද, ඉන්ද්‍රිය ධර්ම මෝරා ගියාද, ඉන්ද්‍රිය ධර්ම මෝරා ගිය කෙනාට ආපහු මොහොතක්වත් සසරේ යන විදියට උන්වහන්සේ කටයුතු කළේ නැහැ. ඉක්මනට පිහිට වුණා නිකිලස් කරවන්න. ඊළඟට උන්වහන්සේ නිසා කෝටි ගණන් සත්වයා සසර දුකින් නිදහස් වුණා. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීල සුගන්ධය තුන් ලෝකෙම පැතිරිලා ගියා. උන්වහන්සේ තරම් සීලවන්තෙක් ලෝකෙ හිටියේ නැහැ. උන්වහන්සේ තරම් ප්‍රඥාවන්තෙක් ලෝකෙ හිටියේ නැහැ. උන්වහන්සේ තරම් ඉරිදිමතෙක් ලෝකෙ හිටියේ නැහැ. කොහොම ඉරිදියක් දෙයක් මේ වගේ. පින්වත්නි, සාමාන්‍යයෙන් කෙනෙක් ඉරිදියකට සමවැදිලා මේ මහ පොළොව හෙලෙව්වොත් අපේ මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් තමන්ගේ ඉරිදියෙන් ඒක නවත්තන්න. මුගලන් මහරහතන් වහන්සේ වගේ දහස් ගාණක් ඉරිදියට සමවැදිලා මහ පොළොව හෙලෙව්වොත් පසේ බුදුරජාන් වහන්සේ නමකට පුළුවන් ඒ ඉරිදිය වළක්වන්න. මේ මිහි මණ්ඩලයේ ධන හිසෙන් ධන හිස ගෑවෙන පරිදි පසේ බුදුරජාණන් වහන්සේලා වැඩහිඳලා තම තමන්ගේ ඉරිදී මහ පොළොව සොලවද්දී අසුරු සැනින් මගේ බුදුරජාණන් වහන්සේට ඒක නවත්තන්න පුළුවන්. ඒසා ඉරිදී සම්පන්නයි. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ හිරු රැස් පායලා තිබෙනවා. රාත්‍රියට සඳ පායනවා. ඔබ නොදන්නවා වුණාට ඔය හිරු මණ්ඩල ඔය සඳ මණ්ඩල දන්නවා. බුදුරජාණන් වහන්සේ ඔය ඉරයි හඳයි මෙහෙම අතින් ස්පර්ශ කරපු බව. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට ඕනේ නම් පුළුවන් ඔය ඉර මණ්ඩලයි සඳ මණ්ඩලයි මෙහෙම ළඟට අරන් මෙහෙම ස්පර්ශ කරන්න. ඕනේ නම් මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන් ඉර යම් තාක් ද ඒ තාක් තමන්ගේ හස්තේ දික් කරන්න. සඳ යම් තාක් ද ඒ තාක් හස්තේ දික් කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ ඉර මණ්ඩල සඳ මණ්ඩල ස්පර්ශ කරනකොට මොහොතකට ඒ ගිනි නිවි ගියා. ඒ නිසායි ඉර රාහු ගන්ධ යනකොට හිරු මණ්ඩලයේ දේවතාවා බුදුරජාණන් වහන්සේ සිහි කළේ. ඒකයි සඳ මණ්ඩල රාහු ගන්ධ යනකොට ඒ සඳේ හිටපු දේවතාවා බුදුරජාණන් වහන්සේ සිහි කළේ. ඒ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි ඉර මණ්ඩල සඳ මණ්ඩල ස්පර්ශ කරන්නේ. මේ මිහි මණ්ඩලේ ඇවිද යන බඹයක් පමණ උස ශරීරයක් තියෙන උත්තමේ කිහිම කරනවනේ. ඒසාරිදි සම්පන්නයි. මේ බුද්ධ ශාසනයේ පින්වත්නි, යම් කිසි කෙනෙක් පෙර ජීවිත සිහි කරනවා නම් ආපස්සට ඒ පෙර ජීවිත සිහි කිරීමේ ඥානෙ තරුවක් වගේ. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ සෝභිත මහරහතන් වහන්සේ පෙර ජීවිතේ සිහි කරනවා නම් ඒක ඉරබඩු තරුව වගේ. පසේ බුදු කෙනෙක් ජීවිතේ ආපස්සට සිහි කළොත් ඒක සඳ මණ්ඩලීලිය වගේ. මගේ බුදුරජාණන් වහන්සේ සසර සිහි කිරීම වලාකුළු නැති අහසේ මුඳුන් මොන හිරු මණ්ඩල වගේ. එච්චර එළියයි, එච්චර ආවරණ රහිතයි. ඒසා අනුභව සම්පන්නව හිටපු බුදුරජාණන් වහන්සේ අනේ පාත්‍රයේ අතට අරන් දුප්පත් මිනිස්සෙක්ගේ ගෙදරට යනවනේ අර පිළිණු පිට්ටුව පාත්‍රයට දා මේ දානය පිණිස ගන්ධ. මහා කරුණාවෙන් යුක්තයි. දෙවියන් බමුන්ගේ ස්තුති පූජාවෙන් පිඳුන් ලබන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පෘතජ්ජනයන්ගෙන් වචනාහා උන්වහන්සේ වැඩ හිටියා. ඒ නිසා බුදුගුණ නම් අනන්තයි අප්‍රමාණයි පින්වත්නි. බුදුරජාණන් දැන් ඔබ බලන්න, ඔබ ඔබ ඔබත් එක්ක ඇසුරු කරන අනිත් අය ගත්තොත් එහෙම එක්කෝ ඔතන ඉන්නවා තරහා යන චරිතයක් ඔයාලා ඇසුරු කරන අයගේ, එක්කෝ ඉන්නවා රාගය අධික චරිතයක්, එක්කෝ ඔතන ඉන්නවා බොන එක්කෙනෙක්. ඔබ ඇසුරු කරන අය අතර, ඔබ ඇසුරු කරන අය අතර ඉන්නවා ෆෝන් එකේම එල්බිලා ඉන්න චරිත, ඔබ ඇසුරු කරන චරිත අතර ඉන්නවා කේලම් කියන අය, ඔබ ඇසුරු කරන චරිත අතර ඉන්නවා ගොඩාක් දුර්ගුණ තියෙන අය. ඒත් මගේ බුදුරජාණන් වහන්සේ සිරිපා තබ තබා වඩිනකොට පිටිපස්සෙන් වඩින සාරිපුත්තයන් වහන්සේ වනාහි කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිමිදු ගණන් කරන කෙනා පිටිපස්සෙන් එන්නේ. උන්වහන්සේ ප්‍රඥාව නැමැති පර්වතයේ මුදුනට නැංග ශ්‍රාවකයා පිටිපස්සෙන් එන්නේ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් එන නීලවර්ණ ශරීරය ඇති උත්තමයන් තමයි ඉරහඳ අතගාන කෙනා, මේ මහ පොළොව අනිත් පැත්තට පෙරලලා පෘථිවි රසය උඩට ගන්න පුළුවන් කෙනා මුගලම් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් එන අනිශ්‍රාවකයන් වහන්සේ තමයි උන්වහන්සේ මේ අත් දෙක එකතු කරලා කාට හරි වැන්දොත් අපේ මහා කශ්‍යපයන් වහන්සේ කාට හරි අත් දෙක එකතු කරලා වැන්දොත් එයාගේ හිස ගැලවිලා වැටෙනවා. උන්වහන්සේගෙන් වැඳුම් ලබන්න ගුණවතෙක් නැහැ. එහෙව් මහා කශ්‍යපයන් වහන්සේ බිම වැටිලා සිරිපා ඉඹ ඉඹ වඳිද්දී එහි අකම්පිත ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වැඳුම් ලබන උත්තමයා පිටිපස්සෙන් ඉන්නේ දූත ගුණෙන් කෙලෙස් දවපු උත්තමයා මහා කශ්‍යප මහරහතන් වහන්සේ විරාගී භවෙන් මිහි මණ්ඩල සොලවපු උත්තමයා. තප්පරයකට වචන 60,000කටත් වැඩිය මතක දුටු දුරුවන්ගේ දුක් දුරු කරන ආනන්දයන් වහන්සේ පිටිපස්සෙන් වඩින්නේ. වරදින් නැගී ඉඳලා මේ වලාකුලෙන් මිදුන සඳක් වඩිනවා වගේ ඉවසීම ගුණ තේජෝ බලයෙන් ඉවසීමෙන් තේජෝ බලයෙන් අගතැන්පත්ව වරදින් මිදෙන්න පුළුවන් කියලා දෙස් දෙන සෙම්පතියා වඩිනවා අඟුලිමාලයන් වහන්සේ. රාජ සිටු මැඳුරු අත්තරලා කසාවත් දරාගත නිකෙලෙස් උත්තමයෝ පිරිවරාගෙන ඉන්නේ. මහා පර්වත පිරිවරාගත් මහා මේරු පර්වතයක් වගේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් මුනිවරු පිරිවරාගෙන වඩිනවා. මේ වනාහි බුද්ධ ශාසනයයි. මේ වනාහි බුද්ධ ශාසනයයි. එනිසා මොහතකට පහදින්න බණක් කියන්ටයි කල්පනාව. තව මේ ධර්ම දේශනාව පටන් ගත්තේ නෑ. මා දුටුවා සූත්‍රයක මෙසේ තිබෙනවා. පින්වත් මහණෙනි, මේසා ගුණ සම්පන්න ශාස්ත්‍රඥ වහන්සේට යම් කිසි කෙනෙක් පැහැදුනොත් ඔහුට කියනවා සම්මග්ගතහ, එයාගේ පාර හරි කියලා. බුදුරජාණන් වහන්සේට පැහැදුනොත්, ඒ ධර්මයට කවුරු හරි පැහැදුනොත් ඔහුට කියනවා සම්මග්ගතා, එයාගේ පාර හරි කියලා. ඒ ආර්ය මහා සංඝරත්නයට කෙනෙක් පැහැදුනොත් ඔහුට කියනවා සම්මග්ගතා, ඔහුගේ පාර හරි කියලා. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයට පහදින්න, තුනුරුවන්න පහදින්න. උන්වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු කිස නිම කරලා කුසිනාරා නුවර උපවර්තන සල්වනී පිරිනිවන් පානකොට මේ මිහි මණ්ඩල සලිත වුණා. එදා මව් කුස ඉපදෙද්දිත් මේ මහ පොළොව සෙල වුණා. කවුරුත් දන්නේ මව් කුසෙන් බිහිවෙද්දිත් මහ පොළොව සලිත වුණා. ඒ වගේම නිකෙලස්ව ලෝතුරා සම්බුදු වෙනකොට ලෝකේ කිසි කෙනෙක් නොදැනගෙන ඉද්දී ඇයි මාර පරාජය වෙන වෙලාවේ දෙවියන් බමුන් පවා ඈතට ගියා? මේ මහ පොළොව සෙල වුණා. පළවෙනි ධර්මයේ දේශනා කරද්දී මහ පොළොව සෙල වුණා. උන්වහන්සේ සනිදාන සූත්‍රයේ වදද්දී මහ පොළොව සෙල වුණා. බ්‍රහ්මජාල සූත්‍රයේ වදාරද්දී මහ පොළොව සෙල වුණා. අනේක ප්‍රකාර දහම් පරයයන් වදාරද්දී මහ පොළොව සෙල වුණා. උන්වහන්සේ ආයු සංස්කාරය කරද්දී මහ පොළොව සෙල වුණා. උන්වහන්සේ පිරිනිවන් පාද්දී මහ පොළොව සෙල වුණා. ලෝකේ කවුරුවත් නොදැනගත්තත් ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණ බව මේ මහ පොළොව දන්නවා. ඒ නිසා මේ සම්බුද්ධත්වයට සාක්ෂි සපයන්න මේ මහ පොළොවම ප්‍රමාණවත්. ඒ නිසා පින්වත්නි, මේ මිහි මණ්ඩලෙමයි අපිත් හිටගෙන ඉන්නේ. ඒ නිසා ඔබ නොදන්නවා වුණාට තුන් ලෝකෙටම අග තැන්පත් සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණ බව මහ පොළොව දන්නවා. ඒකයි එදා සුනාමිය එද්දී දැන් මේ කාවන්තිස්ස රජුරන්ගේ කාලේ ඒ ගලන ජලය නතර කරගන්න බැරි තැන ගලින් නිර්මාණය මවන ලද පිළිමයක් සද්දෙමිඳුන් මුහුද ළඟ තිබ්බා. යන්තාක් වතුරේ ප්‍රතිමාවෙන් එහාට ගියා. ඒ ජලකඳ සම්බුදු ගුණ දන්නා නිසාවෙන් තමයි සුනාමිය දවස්වල චූටි බුදු පිළිමේ වතුරෙන් පෙරළුවේ නැත්තේ. ඒ නිසා මේ රටේ යන කුමන්ත්‍රණ, මේ ඇවිලෙන ගින්දර පින්වත්නි ලප් ලප් තැනම ලොප් වෙලා යන්නේ සම්බුදු බලය නිසා. ඒක සත්‍යයක්මයි. ඉතින් මේ ලංකාව ආක්‍රමණය කළා දිනවා පින්වත්නි, මේ වෙනකොට 20 ගානක් ආක්‍රමණිකයෝ, සේන ගුත්තික, අසේල, ඊළඟට කාලිංගමාග, එලාර, මුලි මෙලාර, එලාර අවුරුදු 44ක් මේකේ මේ ලංකාව අල්ලගෙන සිංහල මිනිහට වද දුන්නා. එලාර මේ බුදුගුණ කියන කල් කරබාගෙන හිටියේ නෑ. වද දුන්නා. තමන්ගේ උන්ට කිව්වා ගිහිල්ලා චෛත්‍යවල මලපහ කරපල්ලා කියලා. තමන්ගේ මිනිසුන්ට කිව්වා ජයසිරි මහබෝධින් වහන්සේගේ මේ බෝධින් වහන්සේ උඩ නැගලා සෙල්ලම් කරපියව කිව්වා. ඔංචිලි පැද පියව කිව්වා. ඒව දැකලා තමයි අර අවුරුදු 12 නන්දි මිත්‍ර උන් තැරි ගහලා දැම්මේ. ආන් ඔය බුද්ධ භූමියේ කෙලසෙන නිසා තමයි රුහුණේ ඉඳලා දුටුගැමුණු රජුරෝ මේ ආක්‍රමණික එලාරව පළවා හැරිය යුද්ධ කරලා සුද්ධ භූමිය බේරගන්න අවුරුදු 44ක් මේ රටේ සිංහලියෝ පෙළපෙළා ඉඳලාවත් සිංහල ජාතියත් බුද්ධ ශාසනයක් නැති කරන්න බැරි වුණා එලාරට බුද්ධානුභාවය නිසා. එතකොට ඔය අවුරුදු 44 ඉඳලා ඊට පස්සේ දුටුගැමුණු රජුරෝ පහළ වුණානේ. ඔය දුටුගැමුණු රජුරෝ පහළ වෙච්ච කාලේ දුටුගැමුණු රජුරෝ යුද්ධ කළේ සිංහල මිනිස්සු එකතු කරගෙනනේ. එතකොට ඔය සිංහල මිනිස්සු කලින් හිටියේ නැද්ද? සිංහල මිනිස්සු ටික එකතු කරගෙනම දසමහා යෝධයෝම එකතු කරගෙන තමයි යුද්ධ කළේ එලාරව පන්නා හැරියේ. එතකොට ඒ මිනිස්සු කලින් හිටියනේ. එතකොට ඒ මිනිස්සුන්ට බැරි වුණේ ඇයි එලාරව පන්නන්න? කවුද ඕනන්නේ? නායකෙක්. නායකෙක් ඕන. ඒ නායකයා තමයි ඉන්නේ උන් එකතු කරගෙන මේක සුද්ධ කරලා දාන්නේ. අදටත් ඉන්නවා සිංහල මිනිස්සු කොන්ද පණ තියෙන. සිංහල ලේ තියෙන, බෞද්ධකම තියෙන, අපේ රටේ පිරිසුදුව තියෙන ලේ තියෙන මිනිස්සු ඉන්නවා. ඒවුන් ටික එකතු කරගන්න එකෙක් ඉන්න ඕන. ඒ අදාළ කෙනා එන්නේ නැති තාකල් සිංහලයන්ට නම් බැනුම් අහන්න සිද්ධ වෙවි. අපි පවා බයිනවනේ මේ සිංහලිය ගොංගස් කියලා. ඒවට බඳුන් එන්න වෙනවා නායකෙක් බිහි වෙනකල්. මා මෙසේ සිතුවක්කාරව කියන කතාවක් නොවේ, තවත් කතාවක් කියන්න. කාලිංග මාර්ග රට ආක්‍රමණය කරලා සිංහල බෞද්ධයන් අල්ලලා අතපය කැපුවා. එක්කෝ සිංහලෙක් නම් බෞද්ධයෙක් නම් එක්කෝ අතක් නෑ කකුලක් නෑ ලංකාවේ. අවුරුදු 21ක් රට පාලනය කළා. අර කොටවල් ටික අත්පා නැති කොටවල් ටික අවුරුදු 21ක් බලාගෙන හිටියා. විජේබාහු පෙරකුම්බා කියන නායකයෝ දෙන්න පහල වෙනකල් අර කොටන්ට දාව ඉපදිච්ච දරුවෝ රට ඉස්සේසත් කළා. සිංහල මිනිස්යාගේ ජවයේ ශක්තිය වීරිය තියෙන මිනිසු ලංකාවේ ඉන්නවා. මැරිලා නැහැ. ඒලේ මැරිලා නැහැ. අදාළ කෙනා එනකල් ඉන්නේ. ඒ අදාළ අය එන එකයි වළක්වන්නේ මේ ලෝකෙන්. පුදුමයි මේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය පුදුමයි කියන්නේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් අතර කොච්චර සම්බන්ධයක් තියෙනවද කියනවා නම්, ලංකාව එලාරගෙන් ආක්‍රමණය වෙලා තියෙනකොට ලංකාව බේරගන්න ආපු දුටුගැමුණු රජුරෝ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා. අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තුන් ලෝකෙම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ඉන්න ශ්‍රේෂ්ඨතම පුරුෂයා තමයි මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජුරෝ. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා වෙන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජුරෝ. ඒ ලේවල උරුමේ මේ රටේ තියෙනවා. ඒ උත්තමයන්ගේ හදපු ඔය පා ස්පර්ශ වන භූමිය අදට තියෙනවා. තමන් රට එක්සේසත් කළා කියන හදපු මහා ජය සංකේතය වන මහසෑය තවම තියෙනවා. බුද්ධානුභාවයේ සත්‍යය. ඊට පස්සේ තව සොලින් රට ආක්‍රමණය කළා. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි ආක්‍රමණය කළා. ඔවුන්ට තමන්ගේ වර්ග පරම්පරාව බෝ කරගන්න බැරුව මේ රට සිංහලයාටම බාර දීලා ගියා. ඒ නිසා අපිටත් කාලයක් විඳවා විඳවා ඉන්න වෙයි මේ එන ප්‍රශ්න ඉදිරියේ. ඉතින් මේ කලබගෑන ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන හිත පහදින්නත්, බුදුරජාණන් වහන්සේ කුමන වූ ධර්මයක් ලෝකෙට දේශනා කළාද කියලා තේරුම් ගන්නත්, බුදුරජාණන් වහන්සේ විසින් හදපු බුද්ධ ශාසනය ගැන විස්තරයක් කියන්නම්. මේ විස්තරේ හරි වැදගත්. ධර්මයේ නොදන්නා කෙනෙකුට නමුත්, බුද්ධ ශාසනය ගැන නොදන්නා කෙනෙකුට වුණත්, බුදුරජාණන් වහන්සේ හදපු බුද්ධ නගරය, බුද්ධ රාජ්‍යය, සදහන් නගරය කොයි වගේ එකක්ද කියලා තේරුම් ගන්නට අද මේ දේශනාව කරන්නේ. මේ දහම් කරුණු තියෙන්නේ මිලින්ද ප්‍රශ්නේ. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ, මමත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාද බුදුරජාන් වහන්සේ දැකලා නැහැ. ඔබගේ දෙමව්පියෝ ගුරුවරු හත්මුතු පරම්පරාවේ අයවත් බුදුරජාන් වහන්සේ දැකලා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැකලා නැත්තම් අපි මේ බුදුරජාණන් වහන්සේ කිය කියා මේ ශාස්ත්‍රෝත්වයක් සරණ යන්නේ මොන පදනමක් මත පිහිටලාද? ආන් ඔය කාරණාව තමයි මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන්නේ. ඉතින් ඒ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට බුද්ධ රාජ්‍ය විස්තර කළා. ඒ බුද්ධ රාජ්‍ය විස්තර කරපු විදිය මෙන්න මෙහෙමයි. මහරජාණනි, බුද්ධ රාජ්‍ය නැත්තම් සදහම් රාජ්‍ය ගැන මේ කියන්නේ. සදහම් නගරය, අලුතෙන් නගරයක් හදන්න ඕන කෙනා භූමි භාගයක් තෝරාගෙන ඒ භූමි භාගය හොඳට සුද්ධ කරනවා. සුද්ධ කරලා උස් පහත් තැන් සම කරලා ඊළඟට ගල් බොරළු අයින් කරලා රමණීය භූමි භාගයක් හදාගෙන මේ රමණීය භූමි භාගයේ ඒසිකා ස්තම්භය හදලා ඊළඟට ප්‍රාකාර ඔසවල වාසල් දොරටු අට්ටාල පුළුල් මාංමාවත් හදලා සුවිශාල මාර්ග ප්‍රධාන මාර්ග හදලා ඊළඟට ආරාම උයන් විල් පොකුණු ආදී හදලා දේවස්ථාන හදලා දොස් රහිත වූ නගරයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මේ නගරය නිර්මාණය කරලා නගරයේ මේ ඉදිරියට පැවතෙන්න කටයුතු ඔක්කොම යොදවලා මිනිස්සුත් ඒකට යොදවලා ආහාර පාන ඔක්කොම යොදවලා ඒ නගරය නිර්මාණය කරපු කෙනා යනවා. නගරේ හදපු කෙනා යනවා. දැන් කාලයක් යනකොට අර හදපු නගරේම කෑම බීම බහුලයි, ජනී ජනයා බහුලයි, ගොඩාක් සැප සම්පත්තියෙන් ආඩ්‍ය වෙනවා, ජනාකීර්ණ වෙනවා, ඒ වගේම රජ සිටු මැතිරිවරු පහළ වෙනවා, ඊළඟට ඇත් ආශ්‍රිය පාබල කියන සේනාවලින් ධනුග්‍රාහකයන්ගෙන් කඩුගත් අයගෙන් පොඩිගත් අයගෙන් සේනාවන්ගෙන් දන් දෙන අයගෙන් ඇමතිවරුන්ගෙන් රාජපුත්‍රයන්ගෙන් යෝධයින්ගෙන් සූරයින්ගෙන් මල්ලව පොර කරන අයගෙන් දැසිදස්සන්ගෙන් රාජභටයන්ගෙන් මල්ලවයින්ගෙන් ගණිතඥයන්ගෙන් ඊළඟට උයන්වතු අලංකාර කරන අයගෙන් උයන පිහෙන අයගෙන් කරණවෑමියන්ගෙන් නහවන්නන්ගෙන් රංකරුවන්ගෙන් මල්කරුවන්ගෙන් ලීවඩුවන්ගෙන් ඊයන්කරුවන්ගෙන් ලෝහකරුවන්ගෙන් පිරිල යනවා අර නගරයේ. බලන්න මේ නගරයක ඉන්න ඕන පිරිස. මැණික්කරුවන්ගෙන් පේසකරුවන්ගෙන් කුඹල්කරුවන්ගෙන් ලෝහකරුවන්ගෙන් සොම්මරුන්ගෙන් රතකාරකයන්ගෙන් ඇද්දල වැඩ කරන්නන්ගෙන් ඒ වගේ ලනු අඹරන්නන්ගෙන් නූල් කටින්නන්ගෙන් පඳු ගසන්නන්ගෙන් දුනුදිය තනන්නන්ගෙන් හීවඩුවන්ගෙන් චිත්‍රකාරයන්ගෙන් රජකයන්ගෙන් සන්නාලියන්ගෙන් රම්මසු තනන්නන්ගෙන් රෙදිපිලිවෙලෙන්දන්ගෙන් සුවඳ තනන්නන්ගෙන් තනමිටි ගෙනෙන්නන්ගෙන් බත්බැලයන්ගෙන් පළවැල ගෙනෙන්නන්ගෙන් මුල්ලල ගෙනෙන්නන්ගෙන් වැංජන උයන අයගෙන් මස්ය උයන අයගෙන් වෙලෙන්දන්ගෙන් සුරා වෙලෙන්දන්ගෙන් ගී කියන්නන්ගෙන් නටන්නන්ගෙන් මේ විදිහට කෙලවරක් නැතුව එක එක ශේෂ්ත්‍රයේ අය අර නගරයේ පහළ වෙනවා. ඊට පස්සේ කාලේ නුවණ තියෙන මිනිස්සේ මේ නගරයට ගියාට පස්සේ කල්පනා වෙනවා හත්තිලව්වේ මෙහෙම නගරයක් නම් නිර්මාණය කරන්න බෑ සාමාන්‍ය මොලයක් තියෙන කෙනෙකුට නම්. මේ නගරේ නම් නිර්මාණය කරලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා අර නගරේ තියෙන සර්ව සම්පූර්ණ බවත් එක්ක ඔහුට හිතෙනවා. ආන් ඒ වගේ තමයි මහරජාණෙනේ, අසම වූ අසම සම වූ, අසම කියන්නේ කිසි කෙනෙකුට සමාන නෑ අපේ බුදුරජාණන් වහන්සේ. අසම සම කියන්නේ සමාන වෙන්නේ තවත් බුදු කෙනෙකුට. ඒ වගේම අප්පටි සම, අසද්දෘස, ඔය හැම දෙයකින්ම කියන්නේ දෙවෙනි වෙන්නේ නැහැ කියන එක. අතුල්‍ය වූ, තුලනය කරන්න බැරි, මිනිය නොහැකි, අප්පමෙය වූ, අපරමිත වූ, අමිත ගුණයෙන් යුතු, සකල ගුණයෙන් මුදුන්පත් වූ, අනන්ත වීරියෙන් යුතු, අනන්ත තේජෝ බලයෙන් යුතු, අනන්ත ධෛර්යයෙන් යුතු, අනන්ත බලපරාක්‍රමයෙන් යුතු, සම්බුදු බලයෙන් මුදුන්පත් වූ, සේනා සහිත මරු පරදවා දෘෂ්ටි ජාලේ බිඳ දමා අවිද්‍යාව වනසා විද්‍යාව උපදවා සද්ධර්ම ගිනිසිලුව උඩට ඔසවා සර්වඥතා ඥානයට පත්ව දිනන ලද සංග්‍රාම ඇතිව සද්ධර්ම නගරයේ අපේ බුදුරජාණන් වහන්සේ මෙව්වා. ලේසියෙන් නෙවෙයි මෙව්වේ, පහසුවෙන් නෙවෙයි, දුෂ්කරව මෙව්වේ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට සද්ධර්ම නගරයේ මෙව්වා. මහරජාණෙනි මේ නගරයේ මවනකොට සීලේ නැමැති ප්‍රාංකාරයක් දැම්මා. දැන් මේ බුද්ධ ශාසනයේ නැමැති අපි කියනවානේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි, මේ සදහන් නගරයයි නිවන් පුරේ ඇතුල් වෙන්න මිනිස්සු කියනවානේ වචන. මේ කියන සද්ධර්ම නගරයේ වටේටම තියෙන ප්‍රාකාරයේ තමයි සීලය. එදකුට පින්වත්න සීලේ නැත්තන් ප්‍රාකාරය නැත්තන් රට ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ගෞතම බුද්ධ ශාසනය පිහිටක් හොයාගෙන සදහන් නගරයේ සමාජිකෙක් වෙන්න කල්පනා කරන කෙනාට ප්‍රාකාරයක් තියෙන්න ඕන. ඒ තමයි සීලේ නැමැති. ලැජ්ජාව නම් දියාගලින් යුතුයි. තු ප්‍රාකාරය වටා ලැජ්ජාව තියෙනවා. මේ අධ්‍යාගල. එතකොට පින්වත්නි සීලය කියන ප්‍රාකාරයෙන් එයාට හානියක් වුණොත් එහෙම ඊළඟට වැටෙන්න ඕන ලැජ්ජාවට හරිය. සීලයට හානියක් වුණත් ලැජ්ජාවයි ඉපදිච්ච ගමන් නේද ආපහු හැදෙන්නේ. එහෙනම් ඒ ඇලෙන් හරි තියෙන්න ඕන ආරක්ෂාවක් එයාට. ඊට පස්සේ තියෙන්න ඕන ඥානෙ නැමැති වාසල් දොරටුව. නුවණ නැත්තම් බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න බෑ. වීරිය නැමැති අට්ටාලෙන් යුතු වෙන්න ඕන වටේට ආරක්ෂක විධිවිධාන. ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රකීලය. සිහිය නැමැති දොරටු පාලකයාගෙන් යුක්ත වෙන්න ඕන. සිහිය තියෙන්න ඕන දොරටු පාලකයා වගේ කියනවා. දැන් බුද්ධ ශාසනයේ සිහිය දොරටු පාලකයාටනේ උපමා කළේ. එතකොට සිහිය කියන්නේ මේ වගේ. දැන් ඔන්න හිතන්නකෝ දොරටු පාලකෙක් ඉන්නවා. ආරක්ෂාවට කෙනෙක් අපි දාලා තියෙන දොර ළඟ. එදවිට මෙයා එන එන ඔක්කෝටම එන්ඩ දෙනවා නම් ඒ මුරට දාලා වැඩක් තියෙනවාද? දොරටු පාලකයා කියන්නේ එන අය විමසනවා, ඕන අය ගන්නවා, අනිත් අය බැහැර ගන්නවා. ඒක තමයි එයාගේ ඩියුටිය. ඒ වගේ තමයි ඇහැට එන හැම රූපයක්ම බලබල ඉන්නවා නම් ඔහුට සිහිය නෑ. කනට එන හැම ශබ්දයක්ම අහ අහ ඉන්නවා නම් ඔහුට සිහිය නෑ. දොරටු පාලකෙක් නැන්නේ තේරුම් බේරුම් කරගන්න. ඒ වගේ ඉඳුරන් වලට ගෝචර වෙන දේ පිස්සෙක් වගේ ඒ මැත්තේම නැහිලා ඉන්නවා නම් ඒවා තේරුම් බේරුම් කරගන්න නැතුව මේක මට හොඳයි මේක නරකයි කියලා ඔහුට දොරටු පාලකෙක් නැහැ. එහෙනම් මේ බුද්ධ රාජ්‍යයේ සිහිය නැමැති දොරටු පාලකයා ඉන්නවා. ඊට පස්සේ මේ බුද්ධ රාජ්‍යයේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයෙන් ලොකු ප්‍රාසාදයක් තියෙනවා. ඒ ප්‍රාසාදයට නැංගම හාත්පස පේනවා. ඒ තමයි ප්‍රඥාව. දැන් මේ ලංකාවේ තියෙන ප්‍රශ්න උනත් ප්‍රඥාවන්තයෙකුටනේ හරියටම තේරෙන්නේ. අපි කවුරු හරි සිංහලයට බැන්නා කිව්වොත් සිංහලයා කිපෙනවා. ඊළඟට වෙනත් ආගමකට බැන්නා කිව්වොත් උන් කිපෙනවා. ආගමකට බැන්නා කිව්වොත් ආගමකට අදාළ කෙනා කිපෙනවා. නමුත් කවුරුත් දන්නේ මේ එක එකව උසිගන්නන්නේ කවුද කියලා. එක එක්කෙනාව උසිගන්නන්නේ කවුද කියලා කවුරුත් දන්නේ. ඒ වගේ ඇත්තටම දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ හරියටම කෙනෙකුට තේරුනොත් එහෙම පුදුම විදිහට දුක හිතෙනවා, අනුකම්පා හිතෙනවා සිංහල ජාතිය ගැනත්, මුස්ලිම් ජාතිය ගැනත්, අන්‍ය ජාතීන් ගැනත්. ඔක්කෝම ඉත්තෝ කරගෙන අපිට පේන්නේ නැති නොපෙනෙන අතකින් මොකද්දෝ විනාශයක් කරන්න යනවා. මේ ඔය උදාහරණේ දුන්නේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැංග කෙනාට තමයි. නගරේ පුරාම වෙන සිද්ධි ටික පේන්නේ උඩට ගිය කෙනාට. ඒකට නුවණ ඕන. ඊට පස්සේ ගැඹුරු ධර්මයේ නැමැති සතරමන් සන්ධි තියෙනවා. ගැඹුරු ධර්මය කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය, ආයතන, ඊළඟට පටිච්ච සමුප්පාදය, ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ විදියට තියෙන ධාතු කොටස්. දුරේ එක හතර මං හන්දියක්. ඒ කියන්නේ මේ හන්දියෙන් හතර පැත්තකට යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ගහම්බීර ධර්මය කියන එකෙන් ඕන පැත්තකින් ගිය හැකි. අවබෝධ කරන්න ඕන නම් පංච උපාදානස්කන්ධය පැත්තෙන් ගිය හැකි. ඕනනම් ආයතන හය පැත්තෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් ස්කන්ධ වශයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් ධාතු වශයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් පටිච්ච සම්පාදේ වශයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් කය මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් වේදනාව මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් සිත මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. ඕනනම් ධර්මතා මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. මේක බුද්ධ ශාසනයේ තියෙන හතර මං හන්දි වගේ අර නගරය ඇතුලේ. ඊට පස්සේ තියෙනවා විනය නැමැති විනිශ්චය කරුවන් දාලා ඉන්නේ මේ බුද්ධ ශාසනය. යාලා තමයි විනිශ්චය කරන්නේ. උඹ නගරේ තියාගන්නවද නැද්ද විනයෙන්? ඊට පස්සේ සතිපට්ඨාන නැමැති වීදියෙන් තියනවා. මේ බුද්ධ ශාසනය සැරිසරන්න නම් සතර සතිපට්ඨාන නැමැති වීදිවල යන්න ඕන. ඊට පස්සේ තියෙනවා එහි ආපනශාලා තියෙනවා. මොනවද ආපනශාලා කියන්නේ? මල් වෙළඳ සැල්, සුවඳ වෙළඳ සැල්, පළතුරු වෙළඳ සැල්, බෙහෙත් වෙළඳ සැල්, ඖෂධ වෙළඳ සැල්, අමෘත වෙළඳ සැල්, මැණික් වෙළඳ සැල්, සියල්ල විකුණන වෙළඳ සැල්, සුපර් මාකට්. සම්පූර්ණයෙන් අර නගර සැරසුම් කරන කෙනා මේ ඔක්කොම නගරේ දාලා තියෙනවා. ඊට පස්සේ අපේ මිලිඳු රජුරු අහනවා, ස්වාමී නාගසේනියන් වහන්ස, අපි ඔය මල් වෙළඳ සැල කිව්වේ මොකටද? මහරජාණනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාවනා අරමුණු අපිට කියලා දුන්නා. ඒවා තමයි මල් වෙළඳ සැල. බුදුරජාණන් වහන්සේ තමයි භාවනා අරමුණු ටික කියලා දුන්නේ. මේ බලන්න බහ, මේවා අහන්න ලැබෙනගත් වාසනාව. මේකේ තියෙනවා එනම් අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහන සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බ ලෝකේ අනිරත සංඥාව, සබ්බ ලෝකේ අනිච්ච සංඥාව, ආනාපාන සතිය. දැන් ඔය ගැන තියෙනවා අර මොන සූත්‍රයේද තියෙන්නේ? ගිරිමානන්ද සූත්‍රයේ. ඔය භාවනා අරමුණු ටික විස්තර කරලා තියෙනවා. ඔය මල් වෙළඳ සැලේ තමයි තියෙන්නේ කොහොම. ඊළඟට තියෙනවා පින්වත්නි, උද්දුමාතක සංඥාව කියලා භාවනාවක් තියෙනවා. ඒ තමයි මැරිච්ච මිනිහක් උඩු බැලිය අතට ඉන්නවා දැකලා ඒ මිනිහා අරමුණු කරගෙන භාවනා කරනවා අසුබේ. ඒකට කියනවා උද්දුමාතක සංඥාව කියලා. ඊට පස්සේ තියෙනවා නිල් වෙලා ගිය මිනිහක් බලාගෙන ඒ අරමුණ හිතට අරගෙන අසුභ භවනාවක් කරනවා. ඒකට කියනවා විනීලක සංඥාව කියලා. ඊළඟට තියෙනවා සැරව වැగిරෙන මිනිහක් දැකලා ඒ සැරව වැగిරෙන මිනිහ හිතට අරගෙන භවනා කරනවා. ඒකට කියනවා විපුබ්බක සංඥාව කියලා. ඊළඟට තනින් තන සිදුරු වෙලා ඕජාව ගලන මස් කෑලි අයින් වුණ ශාරීරියේ දිහා බලලා භවනා කරනවා. ඒකට කියනවා විචිත්තක සංඥාව කියලා. ඊළඟට සතා සිව්පාවා ශරීරේ කාලා කාලා තැන් තැන් වලට අතපය ගෙනියලා දාලා තියෙන මිනිහ අධ්‍යා බලාගෙන භවනා කරනවා. ඒ සංඥාව හිතට අරන් වඩනවා. ඒකට කියනවා වික්කායිත සංඥාව කියලා. මේ බලන්න බුද්ධ ශාසනයේ තියෙන භවනා අරමුණු සමහර අය අහලවත් නැහැ. මේවනේ භවනා අරමුණු කියන්නේ. ඊළඟට මල සිරුරේ තැන් තැන් වල කෑලි විසිරිලා තියෙනවානේ. ඒ විසිරිලා තියෙන මල, ඒ කෑලි ටික දිහා බලාගෙන ඒක හිතට ගන්නවා මේ සංඥාව. ඔය ඊට පස්සේ ඒ ස්වභාවය මටද වෙනවා කියලා හිත ඒකේ පවත්වනවා. ආන්න ඒකට කියනවා විකීත්තක සංඥාව කියලා. ඊළඟට මලකුණේ අතපය දැන් සත්තු සිව්පාව කාලා අත වෙන පැත්තකට අරන් ගිහිල්ලා, කකුල් දෙක වෙන පැත්තකට අරන් ගිහිල්ලා, එතකොට තැන් තැන් වල කෑලි බෑලි තියෙන්නේ මලකුණේ. ආන්න ඒකට කියනවා හත විකීත්තක සංඥාව කියලා. ඊළඟට මලකුණේ ලේ වැగిරෙනවා දිහා බලාගෙන ඉඳලා මලකුණේ හිතට භවනා අරමුණක් ගන්නවා. ඒකට කියනවා ලෝහිතක සංඥාව කියලා. ඊළඟට මලකුණේ පණුව එනවා එනවා, මැරිච්ච මලකුණේ නහයෙන් එන පණුව කණෙන් යනවා, කණෙන් එන පණුව නහයෙන් යනවා, නහයෙන් එන පණුව කටින් යනවා, කටින් එන පණුව නහයට යනවා, නහයෙන් එන පණුව කන් වලින් යනවා, කන් වලින් එන පණුව මල මුත්‍රා ගුද මාර්ග වලින් යනවා. හැම තැනින්ම බත්ඇට ටිකක් එහිරුවා වගේ පණුව වෙගිරි වෙගිරි ඉන්නවා. ආන්න ඒකට කියනවා පුලවක සංඥාව කියලා. ඊට පස්සේ ඇට සැකිල්ල විතරක් තියෙනවා දැකලා ඇට සැකිල්ල හිතට ගන්නවා. ඒකට කියනවා අට්ටික සංඥාව කියලා. මෛත්‍රී සංඥාව, කරුණා සංඥාව, මුදිතා සංඥාව, උපේක්ෂා සංඥාව, මරණානුස්සතිය, කායගත සතිය, මේවා තමයි බුදුරජාණන් වහන්සේ වදාරපු භාවනා අරමුණු. ඊට පස්සේ මහරජාණන්නේ කවුරු හරි කැමති නම් ඔය විදියට භාවනා අරමුණක් අරන් හිතේ පිහිටුවාගෙන හිතේ රාගෙන් මිදෙනවා, ද්වේෂයෙන් මිදෙනවා, මෝහයෙන් මිදෙනවා, සසර සැඩ පහරෙන් මිදෙනවා. කෙලෙස් බැහැර කළා විරජ පිරිසුදු පවිත්‍ර උපතක් නැති ජරාවක් නැති මරණයක් නැති සදා සැපත ඇති සිහිල් බවට පත් වූ නිර්භය වූ උත්තම නගරය වූ නිර්වාණ නගරයට පිළිපන් සිතක් හදා ගන්නවා. ඕක තමයි මල් වෙළඳ සැල. පින්වතුනේ හිතන්ද මල් වෙළඳ සැල කියන්නේ දන්සලද්ද වෙළඳ සැලද්ද? දන්සලද්ද වෙළඳ සැලද්ද? දන්සලේ වෙළඳ සැලේ වෙනස මොකද්ද? ඈ? දන්සලේ නිකං කන්න පුළුවන්. වෙළඳ සැලේ සල්ලි ඕන. ඔන්න බලන්න ලස්සන මේ වචන ටිකක් තියෙනවා. කම්ම මූලං ගහෙත්වාන ආපනං උපගච්ඡත. කර්මේ නැමැති සල්ලි අරන් මල් වෙළඳ සැලට ඵලයල්ලා. ආරම්මණං කිනිත්වාන තතෝ මුංචත මුත්‍තියා. ඒ මා අර භාවනා ආරමුණම නැමැති මල ගණ්ඩ තියෙන්නේ කුසල් නැමැති සල්ලි වලින්. මේකේ අර්ථය මොකක්ද එහෙනම්? භාවනාවක් වැඩෙන්න මොනවද ඕනන්නේ? පින ඕන. භාවනාවක් වැඩෙන්න සංසාරේ තමන් කරපු පින ඕන. එහෙනම් සමහරලට අසුභේ වැඩෙන්නේ නැත්නම් ඒ අසුභේ වැඩෙන විදිහේ කුසලයේ තමන් තුල මෝරලා නැහැ. මෛත්‍රිය වැඩෙන්නේ නැත්නම් ඒ මෛත්‍රිය වැඩෙන විදිහේ මෝරලා නැහැ. ආනේ කුසල් මෝරන්ට ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ශ්‍රද්ධාව වදාළේ. තුනුරුවන්ට පහදින්න පහදින්න සිල් ගුණයන් හිතේ මෝරන්න මෝරන්න ඉන්ද්‍රිය සංවරේ මෝරන්න මෝරන්න භාවනා අරමුණක් හිතේ පුරුදු කරන කුසලයේ වැඩෙනවා. ඒ කුසලයේ වැඩුණාට පස්සේ තමයි පින්වත්නි භාවනා අරමුණ හිතෙන් දියුණු කරගන්න පුළුවන්නේ. මතක තියාගන්න භාවනා අරමුණු කියන ඒවා මේ දන්සලකින් ගිහිලා ඔහේ නිකන් කාලා ඉන්නා වගේ ආවට ගියාට භාවනා අරමුණු ස්පර්ශ කරන්න බෑ. ආවට ගියාට භාවනා අරමුණු ස්පර්ශ කරන්න ගිහිලා තමයි අනේක ප්‍රකාර මතවාද කියාගෙන ඔය එක එක සමයන් නටන්නේ මිනිස්සු. හරියට භාවනා අරමුණ පුරුදු කරගෙන යන්න කුසල් ඕන. ඒකනේ දැන් ඔන්න බලන්න සුණක් අතට භාවනා කරගෙන යනකොට දේව රූප පේනවා. හැබැයි දෙවියන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මේක කියා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා සුණක් අත ඕකට මහන්සි වෙන්න එපා. ඊට පස්සේ මෙයා තරහ වෙලා ගස්සගෙන ගියා. බුදුරජාණන් සංඝයාට වදාලා පින්වත් මහණෙනි ඔය සුණක් අත සංසාරේ පැවිදි භික්ෂුවගේ කනට තරහසිතින් ගහලා තියෙනවා. ඒ කර්මයේ මුල් කරගෙන මොහු කොතරම් භවනා කළත් දිව්‍ය ශ්‍රවණේ පහළ වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් බලන්න එක එක පියවරට එක එක කුසල් බලපාන හැටිත් එක එක අකුසල් බාධා කරන හැටිත් බලන්න. ඒ නිසා හරියට පරිසං වෙන්න ඕන බුද්ධ ශාසනය. තමන්ට ගන්න බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන ප්‍රතිලාභයක් තමන් නොදන්නා නිසා තමන් කෙරෙන පාපයකින් වැළකෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි මල් වෙළඳ සැල කියන්නේ මොකද්ද? හරි ලස්සනට විස්තර කරනවා. මල් වෙළඳ සැල කියන්නේ සීලයට. මේ සීල සුගන්ධේ තවරාගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ තුන් ලෝකෙම සුවඳින් බබලනවා. උඩු දිසාවට යටි දිසාවට දිසා අනුදිසාවලට සීල සුවඳ පැතිරිලා යනවා. මේ ලෝකේ තියෙන සමහර සුවඳ සුළඟ හමන දිසාවට විතරයි යන්නේ. ඒ සීල සුවඳ ගොඩාක් දුරට පැතිරෙනවා. කියනවා රජතුමනි පංච සීලය, අට සීලය, දස සීලය, ඊළඟට ප්‍රාතිමෝක්ෂ සීලය, මේ ඔක්කොම සීලය සිල් වෙළඳ සැලේ තියෙන සුවඳ වෙළඳ සැලේ. ඊට පස්සේ තියෙනවා බුදුරජාන් වහන්සේ මෙසේ දේශනා කළා. න පුප්ප ගන්ධෝ පටිවාතේමේ පටිවාතමේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති සබ්බා දිසා සප්පුරිසා පවාතේ සපු දුනුකේ නාදි මල් සුවඳ උඩු සුළඟට යන්නේ නැහැ. සඳුන් තුවරලා බෝලිද්දාදී සුවඳ උඩු සුළඟට යන්නේ නැහැ. ඒ සත්පුරුෂයාගේ සීල සුවඳ හැමතැනම පැතිරෙනවා. ඊට පස්සේ සීල සුවඳමයි අනුත්තර. ඊට පස්සේ තියෙනවා අප්පමත්තෝ අයං ගන්දෝ යෝයන් තගර චන්දනී යෝච සීලවතං ගන්දෝ වාති දේවේසු උත්තමෝ. සඳුන් තුවරලාදී හමන මේ සුවඳක් ඇද්ද? මේ අල්පමාත්‍ර සුවඳක්. සිල්වතුන්ගේ යම් සුවඳක් ඇද්ද? ඒ උතුම් සුවඳ දෙව්ලොවත් තමහගෙන යනවා. ඒ නිසා ඔබ යම් කිසි සීලයක් රකින්නවද, ඒ සුවඳ දෙව්ලොවට ගිහිල්ලා තියෙන්නේ. මේ සුවඳ කොහෙන්ද ආවේ කියලා දෙවියෝ බලනවා. ඔබ අවංකවම පංච සීලයක් රකින්නවා නම්, අවංකවම අට සීලේ රකින්නවා නම්, අවංකවම බඹසරක් රකින්නවා නම්, අවංකවම සාමණේර සීලයක් රකින්නවා නම්, අවංකවම උපසම්පදා සීලයක් රකින්නවා නම්, ඔය සුවඳ දෙව්ලොවට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඔය සුවඳ පැතිරිලා දෙව්ලොවට යනකොට අසුර ලෝක භූත ලෝක ඔක්කොම පාස් කරගෙන යන්නේ. අසුරයෝද භූතයෝද ඒ සුවඳ එන තැනට අප්පිරියයි. ඔවුන් බලන්නේ සීලී නැති කරන්න. ඒ නිසයි කාලයක් හොඳට සිල් රකින්න අයට බාධා පැමිණිලා මේ සීලයට අනතුරු වෙන්නේ. හැබැයි මේ බුද්ධ රාජ්‍යයේ හැමපෙත් රාජ්‍ය ඇතුළට ආපු කෙනාට අර ප්‍රාකාරයෙන් ඉන්නේ සීලේ නැමැති ප්‍රාකාර, ලැජ්ජාව නැමැති දියාගල, ප්‍රඥාව නැමැති ප්‍රාසාදයෙන් ඈතෙනවා පේනවා. ඒ සද්ධාව නැමැති ඒශිකා ස්තම්භයේ තියෙනවා, වැටුනොත් ගොඩ යන විදිය තේරෙනවා. ඉතින් මේ නගරේ රැකෙන්න පුළුවන් මේ ගුණධර්ම ඔක්කොම තියෙනවා නා. ඉතින් ඒ නිසා සීල දැන් එතකොට තියෙනවනේ, මේක කර්මයෙන්නේ ගන්න තියෙන්නේ. එහෙනම් තේරෙන්නේ නැද්ද, හරියට පංචශීලයක් රකින්නටත් සංසාරේ කරපු පිනක් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට සිල් රකින්නට උපකාරක ධර්මයක් විදිහට වදාලා, ඒ තමයි ආචාර ගෝචර සම්පන්න බව. හොඳට ඇවතුම් පැවතුම් තියෙන එක, ඊළඟට වත්පිළිවෙත් කරන එක, අතුපතු ගානේවා, වැසිකිලි කැසිකිලි සෝදනේවා, මම්මත් සෝදනේවා, ඊළඟට බෝමලු සෑමලු අතුගානේවා, ඒ ඔක්කොම කුසල් බලේ සීලයට අනුබල දෙනවා. එතකොට ඒ සීලයක් වුණත් නොකඩවා එක දිගට කරගෙන යන්න ඔහුට නොපෙනෙන විදියට පිනෙන් අනුබලය දෙනවා. ඊට පස්සේ තියෙනවා, ස්වාමීනි පළතුරු වෙළඳ සැල කියන්නේ මොකද්ද? පළතුරු වෙළඳ සැල තමයි පල තමයි සෝවම් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය, ශුඤ්ඤතා ඵල සමාපත්තිය, අනිමිත්ත ඵල සමාපත්තිය, අප්‍රණිහිත ඵල සමාපත්තිය. ඒ කියන්නේ අනිත්‍ය දර්ශනයෙන්ම හිත සමාධිමත් කරලා තියෙනවා. ඒ සමවතර සංවැදිලා ඉන්නවා. ඊළඟට දුක්ඛ දර්ශනයෙන්ම හිත සමාධිමත් කරනවා, ඒකටම සංවැදිලා ඉන්නවා. අනාත්ම දර්ශනයෙන්ම හිත සමාධිමත් කරනවා, ඒකටම සංවැදිලා ඉන්නවා. අප්‍රණිහත ඵල සමාපත්තිය. ඊට පස්සේ මේ යම් කිසි කෙනෙක් කැමති නම් පළතුරු වෙළඳ සැලේ ඕවා තියෙනවා. හැබැයි මේක දන්සලක් නෙවෙයි, සල්ලි ඕන. එහෙනම් ගිහිල්ලා කියන ඕනම කෙනෙකුට ඒකෙන් ගන්න පුළුවන් තමන්ගේ මිල තියෙන විදිහට. කෙනෙකුට ගන්න පුළුවන් සෝහම් ඵලයේ විතරයි, කෙනෙකුට ගන්න පුළුවන් සකදාගාමි ඵලයේ විතරයි, කෙනෙකුට ගන්න පුළුවන්නේ අනාගාමි ඵලයේ විතරයි, කෙනෙකුට ගන්න පුළුවන්නේ අරහත් ඵලය. දැන් මේකේ තියෙනවා උපමාවක් කියනවා. රජතුමනි, නিত্য ඵල තියෙන හැමදාම ගෙඩි හැදෙන අඹ තියෙන උයනක් තියෙනවා. ඒ උයනට ඇතුල් වෙන්න සල්ලි ඕන. ඒ සල්ලි දුන්නට පස්සේ තමන්ට තියෙන මුදලට අනුව ඕන තරම් අඹ කඩාගෙන එන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි කියනවා, තමන් ගාව තියෙන කුසල සම්පත්තියට, පුණ්‍ය සම්පත්තියට අදාළ ඵලය අරන් එන්න කියනවා. එහෙම තමයි කියනවා පළතුරු වෙළඳ සැල. ඒ නිසා අද කාලේ ගොඩක් සල්ලි නැති අය කඩවල වලට ගිහිල්ලා බලාගෙන ඉන්නවා පළතුරු ටික දිහා. සෝවම් ඵලයක් පේනවා, සකදාගම් ඵලයක් පේනවා, අනාගම් ඵලයක් පේනවා, සල්ලි නැහැ. මොනවා කරන්නද? ඊට පස්සේ කියනවා කම්ම මූලං ජනා දත්වා ගන්නහන්ති යමතම් පලං. තේන තේ සුකිතා හොන්ති යේන කීතා අමතක් පලං. ඔය අමෘත ඵලය කම්ම මූලෙන් ගිහිල් අරන් එන්න කියනවා. කුසල් නැමැති ධනෙ දීලා ගන්න කියනවා. ඒතර පින් කරන එක කුසල් කරන එක කොච්චර උපකාරයිද? ඒතර පින් කරන කුසල් කරන එකට ගරහනවා කියන්නේ බලන්න මුළු බුද්ධ ශාසනයෙම සදහන් නගරයට ඇතුල් වීම වළක්වනවානේ. මේ රහතන් වහන්සේලානේ මේවා විස්තර කරන්නේ. මේ අරහත්වයට පත් උන චතුපටි සම්බිදාලාභී රහතන් වහන්සේ නමක් නාගසේන මහරහතන් වහන්සේ. මේ අද කාලේ මේ කටහැකර කමට කියවන්න ගන්න අය පිනටත් ගරහනවා, කුසලෙටත් ගරහනවා, සීලෙටත් ගරහනවා. පින්වතුනි, සීලය කියන එක බුද්ධ ශාසනයේ විස්තර වෙන්නේ මහ පොළොව වගේ කියනවා. නටන්න, උඩපනින්න, සෙල්ලම් දක්වන්න හැම එකක්ම කරන්න පුළුවන්නේ පොළොව උඩ ඉඳලා කියනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ කෙලෙස් සතුරන් නසනවා නැමැති රණ බිමට පය තියන්න තියෙන්නේ සීලේ නැමැති පොළොව තිබ්බොත් කියනවා. සීලේ නැමැති පොළොව නැතුව කොහේනම් සටන් කරන්නද කෙලෙස් සමග? ඉතින් ඒ වගේ බුදුරජාන් වහන්සේ මේසා අනුකම්පාවෙන් විස්තර කළ තියෙද්දී යම්කිසි කෙනෙක් මේ කුසල් වලට ගරහනවා කියන්නේ ඔහු බොහෝ කාලයක් අයහපත පිණිස, දුක පිණිස පෞරස් කර ගන්නවා. ඊළඟට අහනවා, ස්වාමීනි, බෙහෙත් ශාලාව කියන්නේ මොකද්ද? දැන් මෙතන දෙකක් විස්තර වෙනවා පින්වත්නි. ඒ තමයි බෙහෙත් ශාලාව කියලා එකක් විස්තර වෙනවා, බෙහෙත් වෙළඳ සැල කියලා එකක් විස්තර වෙනවා. ඒ මොකද්ද ඒකේ ස්වභාවය? බෙහෙත් ශාලාව කියන්නේ තමන්ගේ ලෙඩේ කියලා ලෙඩේ හොයාගන්න තැන, සහ ලෙඩේට බෙහෙත් දෙන තැන, මේ බෙහෙත් කියන තැන. අපි කියමුකෝ ඔබගේ උපමාවෙන් කිව්වොත් එහෙම, අපි ડોක්ටර් කෙනෙක් චැනල් කරනවා. උන්දර ડોක්ටර්ත් එක්ක කතා කරාට පස්සේ ડોක්ටර් දැන් බෙහෙත් ටික ලියලා දෙනවා. හරිද? ඕක තමයි බෙහෙත් ශාලාව. අර බෙහෙත් දෙන කවුන්ටරේ තියෙනවනේ ෆාමසි, හරිය ඒක තමයි බෙහෙත් වෙළඳ සැල. ඔන්න දැන් ඒක මං කලින්ම විස්තර කළේ, මේක තේරුම් ගන්න. ඔන්න බලමු ස්වාමිනී, බෙහෙත් ශාලාව කියන්නේ මොකද්ද කියනවා. භාග්‍යතුන් වහන්සේ බෙහෙත් වර්ග වදාරන ලද්දේය. ඒ බෙහෙත් වලින් භාග්‍යතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා කෙලෙස් විෂ වලින් මුදවනවා. ඒ බෙහෙත් මොනවාද? මහරජාණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ඔය එක බෙහෙතක්. ඊට පස්සේ ඒ තමයි දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් අවබෝධ කරන අපේක්ෂාවෙන් ධර්මය අහනවද? ඔන්න බලන්න, යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අපේක්ෂාවෙන් ධර්මය අහනවද? ඔහු ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකෙන්, වැළපීමෙන්, කායික දුක්, මානසික දුක් උපායාස වලින් මිදෙනවා. මහරජාණනි, මේ භාග්‍යතුන් වහන්සේගේ වෙළඳ සැල, බුදුරජාණන් වහන්සේගේ වෙළඳ සැල කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයට. මේ ශ්‍රී සද්ධර්මයෙන් තමයි අපේ ලෙඩ ටික හොයාගන්න පුළුවන්නේ. ඉරිසියාව නැමැති ලෙඩේ තියෙනවා, රාගේ නැමැති ලෙඩේ තියෙනවා, ద్వේෂේ නැමැති ලෙඩේ තියෙනවා, මෝහේ නැමැති ලෙඩේ තියෙනවා කියලා මේක ඇතුලේ කැකෑරෙන කෙලෙස් රෝග ටික හොයාගන්න පුළුවන්නේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ශ්‍රී සද්ධර්මය නිසා. බෙහෙත් වෙළඳ සැල. යේකේචි අගදා ලෝකේ විසානම් පටි බාහකා ධම්මගද සමන්නත්ති ඒතම් පිවත භික්ඛවෝ. ලෝකෙහි විස නසන්නා වූ යම්කිසි බෙහෙතක් ඇද්ද, ඒ අතර ධර්මයේ නම් වූ බෙහෙතට සමාන කෙනෙක් නෑ. මහණෙනි, එය පානය කරව. දැන් මේ අද බෙහෙත් මේ කියන්නේ, ඔබ ධර්මය අහන්න එනවා කියන්නේ බෙහෙත් ගන්න ඇවිල්ලා කෙලෙස් රෝගෙට. ඊට පස්සේ ඔන්න දැන් ඕක තමයි බෙහෙත් ශාලාව. හැබැයි ඒ බෙහෙත් ශාලාවට ගිහිල්ලා ලෙඩ ටික දැනගත්ත පමණින් ලෙඩ නැති වෙලාද? නෑ ස්වාමීනි, බෙහෙත් වෙළඳ සැල කියන්නේ මොකද්ද? මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනේක ඖෂධ වදාරන ලද්දේ අර ලෙඩට බෙහෙත් ටික කිව්වා. ඖෂධ වර්ග ටික වට්ටෝරු, ඒ තමයි බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට ප්‍රතිකාර කරන ක්‍රමය තමයි සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. භාග්‍යතුන් වහන්සේ මේ ඖෂධයන්ගේ මිත්‍යා දෘෂ්ටිය විරේක කරනවා. ඔන්න බෙහෙත් දෙන තැන ඔය. අර බෙහෙත් ලියන තැන සහ බෙහෙත ලෙඩේ හොයා ගන්න තැන. එහෙනම් ඔබ ලෙඩේ හොයා ගන්නවා වෙන්න පුළුවන් බණ අහලා. දැන් ලෙඩේ හොයාගත්තා නම් ඒක විරේක කරවන්න ලය විරේක හෝ බඩ විරේක හෝ පත්තු බඳිනේවා හෝ තෙල් ගානේවා හෝ ඒ ටික කරන්න එපා. ලෙඩේ නැති වෙන්න ඒක කරන්නේ සතර සතිපට්ඨානෙ යෙදෙන්න ඕන. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරන්න ඕන. ඒ තමයි කොච්චර බණ ඇහුවත් පිළිපදිනකල් බෙහෙත වැඩ කරන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් පිළිපදිනකල් බෙහෙත වැඩ කරන්නේ නැහැ. ලෙඩෙත් දන්නවා, බෙහෙතුත් තියෙනවා. බෙහෙත් ටික ගන්නම ඕන. දැන් අපිට තියෙන්නේ මේ 18 සන්නියම හැදිලා තියෙද්දී 18 සන්නියම සුව වෙන එකම බෙහෙත මේසෙ උඩ තියාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි ඒකට හේතුව තමයි බෙහෙත අහගන්නත් දැන් මේක අපි channel කරලා යන්න එපා, එතකොට සල්ලි යනවා. බෙහෙත් ටික ගන්නත් එපා, එතකොට සල්ලි යනවා. ඒ තමයි මූල්‍ය ධනෙ, තමයි කුසල්. සසරේ කරපු පින් කුසල් වලින් තමයි මේ වැඩපිළිවෙල කරන්න බලවන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ පුබ්බේතකත පුඤ්ඤතා, පෙර කරපු පින් ඇති බව වර්ණනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින් කරපු බව වර්ණනා කරනවා. ඊට පස්සේ කියනවා මුළු මිත්‍යා මාර්ගෙම විරේක කරනවා කියනවා. ඊට පස්සේ විරේක කරනවා කියනවා ලෝභය, ద్వේෂය, මෝහය හොඳට වමනය කළා දානවා. වමනය කළා දානවා කියන්නේ ඉතුරු නැතුවම සුද්ධ කළා දානවා. ඒ බෙහෙත් ගත්තට පස්සේ ඊට පස්සේ තියෙනවා විපිලිසර බව, තීන මිද්දේ, පවට ලැජ්ජා බය නැති බව, සියලු කෙලෙස් වමනය කරනවා. පින්වත්නි, හිතේ බුරබුරා නැගින රාගේ නැමැති ගින්න, රෝගය, ද්වේෂේ නැමැති රෝගය, මෝහේ නැමැති රෝගය, මේ ඇවිස්සී ඇවිස්සී එන්නේ තරහ, කෝපය, මේ ඔක්කොම ලෙඩ ටික විරේක කරවල සෝදලා දාන්න පුළුවන් හැකියාව බුද්ධ ශාසනයේ තියෙනවා. හැබැයි ඒක හරියට කරගෙන යන්න ඕන. ඒකේචි ඕසදා ලෝකේ විජ්ජති විවිධා බහු, යම්තා ඖෂධ ලෝකේ තියෙනවාද? ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්ඛවෝ, ධර්මයේ සමාන ඖෂධයක් නැහැ. බීපල්ලා කිව්වා. මේක පුදුම දෙයක් පින්වත්නි. අපි අසරණකම තේරුම් ගන්න වෛද්‍යවරේ කිඳින්දි ලෙඩට බෙහෙත් ටික දීදී මේක බීපල්ලා කියද්දී බොන්නේ කියන එක තරම් අපිට අවාසනාවක් තවත් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වැරදි නෑ, බෙහෙත් ටිකද වැරදි නෑ. මේ බුද්ධ ශාසනයට වචනයකින්වත් නිඳා කිරීම දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ කාටවත් සුදුසු නෑ, උචිත නෑ. නිඳා ලැබීම නැමැති දේ ප්‍රහාණය කරපු ශාසනයක්. ධම්මෝසදම් පිවිත්වාන අජරාමරණං සියුම්, හාවයිත්වාච පස්සිත්වා නිබ්බුතා උපදික්කේ, ධර්මයේ නැමැති ඖෂධේ පානය කරලා අජරා අමරණීය බවට පත් වෙලා දහම් මඟට ඇවිල්ලා කෙලිස් ගෙවාගෙන පිරිනිවන් පාන්න කියනවා. පින්වතුනි, හරි පුදුමයි මේ බුද්ධ ශාසනයේ මිලින්ද ප්‍රශ්නෙන් තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ගාථා ටික අපිට එන්නේ. රහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන ධර්මය. ඊට පස්සේ තියෙනවා ස්වාමිනේ මොකද්ද ඔය අමෘත වෙළඳ සැලකුවේ? අමෘතේ කියන්නේ ඒසා දෙයක් ලෝකේ නැහැ. එහෙම කඩේකුත් තියෙනවා. මොකද්ද ඒ කඩේ? ඊට පස්සේ කියනවා මහරජාණෙනි බුදුරජාණන් වහන්සේ අමෘත වෙළඳ සැල වදාලා ලෝකයා ඒ අමෘතෙන් අභිෂේක කළා. ඒ අමෘතයෙන් අභිෂේක ලැබූ දෙවියන් දෙවියන් මිනිසුන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් සදහටම මිදුණා. මොකද්ද ඒ අමෘතය? කායගත සතියයි. මහරජාණෙනි බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා, මතක නැද්ද කියලා අහනවා, යම් කෙනෙක් කායගත සතිය වළඳද්ද ඔහු අමෘතය වෙළඳුවා කියලා. මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේගේ අමෘත වෙළඳ සැල කියන්නේ කායගත සතියට. මොකද්ද? යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් අමෘතය වළඳනවා. ඇයි ආනාපාන සතිය භාවනා වඩන් යනකොට මේ උසුම රැල්ල සියුම් සියුම් වෙලා ගෙහිල්ලා මුළු කයම සැහැල්ලු වෙලා උසුම රැල්ලේම හිත පවත්වා පවත්වා ප්‍රීතියෙන් සැපයෙන් සමාධියෙන් සිත එකඟ කර කර කර හලන උසුම පොදක්සේ කෙලිස් ගින්න හල්ලා දානවා. කායගත සතිය අසුභ භාවනාව හරියට කරනවා නම් කාය අමෘතයයි. ඉරියාපත භාවනාව හරියට කරනවා නම් ධාතු මනසිකාර භාවනාව හරියට කරනවා නම් ඊට පස්සේ නවසීවිතික භාවනාව හරියට කරනවා නම් අමෘතය. මේ කයෙහි යථා ස්වභාවය හරියට බලනවා නම් අමෘතය. බියාදිතං ජනන් දිස්වා අමතාපනං පසාරේ කම්මේන නම් කිනිත්වාන අමතං ආදේත භික්ඛව. මෙතනක් තියෙනවා, ජරා මරණ ආදීන් දුක්ඛිතෝ වසන ජනයා දැක අමෘත වෙළඳ සැල විවෘත කරන ලද්දේය. සසරී රැස් කළ කුසල ධනයෙන් එය මිලටගෙන මහණෙනි අමෘතය වළඳව. ඇත්තටම මේ පිනක් කරලා දානයක් දීලා මේ දානේ පින්බලින් මා තුල කායානුපස්සනාව පිහිටත්වා කියලා පතන්නේ කවරහුද? එතකොට නේද මේ පිනෙන් උපරිම දේ ගත්තා වෙන්නේ. අපේ ලකුණ්ඩ බද්දිය මහරහතන් වහන්සේ කියා හිටිනවා, දේශනා කරනවා, මට මගේ බුදුරජාණන් වහන්සේ වරයක් දෙනවා නම්. ලකුණ්ඩ බද්දිය ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වොත්, පින්වත් ලකුණ්ඩ බද්දිය, තුන් ලෝකේටම සුවය පිණිස ඔබ වරයක් ඉල්ලන්න මගෙන් කියලා. ලකුණ්ඩ බද්දිය ස්වාමීන් වහන්සේ කියනවා තුන් ලෝකෙටම යහපත පිණිස බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනවා නම් මන් තුන් ලෝකෙටම යහපත පිණිස මං ඉල්ලනවා කායානුපස්සනාව දෙන්න කියලා. එච්චරම සිත ලෝකෙට, එච්චරම සිත. අනේ කායානුපස්සනාව අපි පැහැස වාසය කරන්නේ කවදාද? ඔය සුවඳ අපි තවරාගන්නේ කවදාද? ඔය අමෘතය අපි වළඳන්නේ කවදාද? ඔය වෙළඳ සැල්වල අපි සැරිසරා වෙළඳ හිමියන් මුණ ගැසී සාකච්ඡා කොටගෙන සැනසෙන්නේ කවදාද? මේ සදහන් නගරයේ. ඊට පස්සේ කියනවා නාගසේනියන් වහන්ස මැණික් වෙළඳ සැලක් තියෙනවා කිව්වනේ, මොකද්ද මේ මැණික් වෙළඳ සැල? කියනවා රජතුමනි, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් එක එක මැණික් මාලා දුන්නා ඒ වගේ හොඳට සැරසෙන්න කියලා. ඒ මැණික් මාලාවෙන් සැරසුණාට පස්සේ එළිය කරනවා, බබලනවා, තුන් ලෝකෙම විශේෂයෙන් බබලනවා. මොනවද? සීලය කියන මැණික, සමාධිය කියන මැණික, ප්‍රඥාව කියන මැණික, විමුක්තිය කියන මැණික, විමුක්ති ඥාන දර්ශනය කියන මැණික, සතර පරිසම්පදා කියන මැණික, සත්ත බොජ්ජංග කියන මැණික, ඕන්න නවරත්න. මේ බුද්ධ ශාසනේ නවරත්න. ඔය මැණික් තමයි ඇඟේ ගෑවෙන්න දාගන්න ඕනේ, ගල් කෑලි නෙවෙයි. ඒ මැණික් තමයි ඒ සැරසෙන්න ඕන. කිව මොකක්ද හව? සීලේ නැමැති මැණික මොකක්ද හවවා? ඔන්න විස්තර කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ඒකාන්තයෙන් නිවනම අරමුණු කරගෙන හදපු සීලේ, පෙන්නපු සීලේ. දැන් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට තියෙන ප්‍රාතිමෝක්ෂ සීලය. බුද්ධ දේශනාවේ තියෙන වචනයක් මේ ඒ උපසම්පදා සීලය රැකෙන්නේ කොටසයි නම් මාර්ගඵලත් කොටසයි කියනවා. උපසම්පදා ප්‍රාතිමෝක්ෂ සීලයේ පරිපූර්ණම රැකෙනවා නම් මාර්ගඵලත් පරිපූර්ණයි කියනවා. පදේශකාරම් පදේසම් පදේශකාරම් ආරාදේති. පරිපූරම් පරිපූර්වකාරී කියලා දීඝනිකාය සූත්‍රයේ තියෙනවා. ඊරවසේන ඉන්ද්‍රිය සංවර සීලය. ඇහැ සංවර කරගන්න එක සීලයක්. මේවා බලන්න හොඳ නෑ කියලා. කන සංවර කරගන්න එක සීලයක්. මේවා අහන්න හොඳ නෑ කියලා. නාසය සංවර කරගන්න එක සීලයක්. දිව සංවර කරගන්න එක සීලයක්. හිත සංවර කරගන්න එක සීලයක්. ආජීව පාරිශුද්ධයේ ජීවත් වෙන ක්‍රමයේ සීලයක්. අනිත් අයගෙන් කඩා වඩාගෙන අල්ලස් ගන්න නැතුව ජීවත් වෙන එක දැහැමෙන් ජීවත් වෙන එක සීලයක්. සිව්පසේ ප්‍රතිවේක්ෂා කරන එක සීලයක්. මම මේ සිවුර පොරවන්නේ මොකටද? මම මේ දානේ ටික ගන්නෙ මොකටද? බෙහෙත ගන්නෙ මොකටද? මම මේ කුටියේ ඉන්නේ මොකටද කියලා ඒක ප්‍රතිවේක්ෂා කර කර ඒක කරන එක සීලයක්. ස්පින්වතුනි අටුවාවල තියෙනවා භික්ෂූන් වහන්සේලා වුණත් සිවුර කුටි සෙනසුන දානය බෙහෙත මම මේක ගන්නෙ මොකටද කියලා මනාව සිහි කරලා ගත්තේ නැත්තම් ඒ කර්මෙන් සිව්පසය ප්‍රත්‍යවේක්ෂා නොකරපු කර්මෙන් මැරුණට පස්සේ යක්ෂයෙක් කියලා ඉපදෙනවා කියලා. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි සීලේ නම් වූ රත්නයෙන් සැරසුණු පුජ්‍යලයාට දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ ප්‍රජාවම කැමති මාර පිරිසක් කැමති වෙනවා කියලා. බ්‍රහ්මයා සහිත ලෝකයාම කැමති වෙනවා කියනවා. මේ මැණිකට සිල් මැණිකෙන් පළඳනාවෙන් යුතු භික්ෂුව දිසා අනුදිසා බබලනවා කියනවා. යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රේ දක්වා මේ සියලු රත්නයන් ඉක්මවා ගොස් මැඩගෙන ඒ හැමට ඉහලින් සිටි චින්තාමානිකේවත් වටින්නේ නැහැ කියනවා සීල මැණික තරම්. දිව්‍ය ලෝකේ මාලිගා තියෙන මේ කණු මේ බිම ඔක්කොම මැණික්. ඒවවත් වටින්නේ නැහැ කියනවා සිල් මැණික තරම්. ඊට පස්සේ සක්විති රජතුමාට තියෙන උදක ප්‍රසාද මාණික්කය. අර බොර වතුරට දාපුම පෑදිලා නිල් කැට වතුර මතුවෙන මැණික. ඒ මැණික වටින්නේ නැහැ කිව්වා සිල් මැණික තරම්. බලන්න දැන් තම තමන්ගේ ජීවිතේ මැණිකක් තියෙනවද කියලා. ආන්න එක එක්කිනාට මැණිකලා තියාගන්න මැණිකේ කියන්න. කිසිම සීලයක් නැති ගෙදර උන්දටත් මිනිස්සු මැණිකේ කියනවා. එතකොට ඇත්තටම මේ බුද්ධ ශාසනයේ අනුත්තර මැණික බවට පත් වෙනවා සීලය. ඊළඟට විස්තර කරනවා මහරජාණෙනි ඒව රූපානි සීලානි සම්ති බුද්ධ ස්ථාපනේ බුදුරජාණන් වහන්සේගේ සදහන් නගරේ මේ ආපන ශාලාව විවෘත කළා තියෙනවා සීලාපන ශාලාව. කම්මේන තං කිනිත්වාන රතනං ඕ පිලන්ද තාති කුසල් ධනෙන් මේ මැණික අරගෙන පළඳ ගන්නද කියනවා. එහෙනම් අවංකවම සීලයක් වුණත් හොඳට රැකගෙන යන්න මොනවද ඕන්නේ? කුසලයේ වුණ පින වුණ. ඊට පස්සේ මහරජාණෙනි අහනවා ස්වාමිනී සමාධි මැණික කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා සමාධි මැණික තමයි විතක්ක විචාර සහිත සමාධිය. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේ විදිහට ධ්‍යාන විස්තර කරනවා. විස්තර කළා කියනවා ඔය සමාධි කියනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මාන උද්දච්ච, දිට්ඨි සැක ක්ලේශ ආදී විවිධ ලාමක විතර්ක සමාධියෙන් ගැටලා විනාශ කළා දානවා කියනවා. සමාධිය රඳින්න දෙන්නේ නැහැ කියනවා ඒ කෙලෙස් වලට. හරියට නෙළුම් කොලයකට වතුර වැටුණාට පස්සේ විසිරිලා යනවා වගේ සමාධිමත් හිතේ මේ අකුසල් විතර්ක විසිරිලා යනවා කියනවා. ඉතින් ඒ නිසා සමාධි මැණික පළඳ ගන්න ඕන කියනවා මේ බුද්ධ ශාසනයේ. සමාධි රතන මාලස්ස කොවිතක්කාන ජායරේ නච වික්ඛේ ප්‍රතේචිත්තං ඒතං තුම්මෙහි පිලන්ද තාති. සමාධි රත්න මාලාවෙන් සැරසුණු කෙනෙකුගේ සිතෙහි ලාමක විතර්කයන් හට නොගන්නේය. ඒ සියලු විචිත්ත නොතිබේ. තෙපියේ සමාධි රත්නේ පළඳිව. ස්වාමිනි ප්‍රඥා මණික කියන්නේ මොකද්ද? කිව්වා ආර්ය ශ්‍රාවකයා මේක කුසලයයි කියලා ඇත්තටම දන්නවනම් ප්‍රඥාවේක. මේක අකුසලයයි කියලා දන්නවනම්, මේක වරද කියලා දන්නවනම්, මේක නිවැරදි දෙය කියලා දන්නවනම්, මේක සේවනය කරන්න ඕන, මේක සේවනය නොකරන්න ඕන, මේක හීනයි, මේක ප්‍රණීතයි, මේක කළුයි, මේක සුදුයි, මේක කළු සුදු දෙකින් යුක්ත යাদি වශයෙන් දැනගන්නවද? මේක දුක, මේක දුකේ හට ගැනීම, මේක දුකේ නැතිවීම, මේක දුකේ නිරුද්ධ වීමේ ප්‍රතිපදාව වශයෙන් දැනගන්නවද? මේක තමයි කො ප්‍රඥා මණික. මේ ප්‍රඥා මණික නම් බුද්ධ ශාසනයේ කෙනාට විතරයි තියෙන්නේ. දැන් පහුගිය දවස්වල මේ මහා මිනිස් සංහාරයේ සිද්ධ වුණේ මනුස්ස ඝාතනය. තමන්ගේ ආගම වෙනුවෙන් මැරිලා ගිහිල්ලා මේ දිව්‍ය කන්‍යාවියෝ 72ක් ගන්නනේ. මං අහන්නේ මේ මනුස්ස ලෝකේ එක ගෑණියෙක්ගෙම සංසාරේ පා වෙනව නේද? 72ක්. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ සිල් ගුණ දම් රැකලා පින් දහම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ට දිව්‍ය අප්සරාවියෝ ඉන්නවා ලක්ෂ ගණන්. ඇයි බෝම්බ ගහගෙන ගිහිල්ලාද? කුසල් කරලා පින්වත්නි සමහර දෙවිවරු ඉන්නවා ගුරුවරුන්ට කරන ගෞරව විදිහට, නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේට කරන ගෞරව විදිහට මැරිලා උනේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගණක් මැද බඹසරවෙ ඉන්නවා. මේ බුද්ධ ශාසනයේ ගුරු ගෞරවයේ නැමැති මේ කාරණාවකට බඹසර රකිනවා. දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගණක් මැද ඉන්නවා. එහෙම බුද්ධ ශාසනයක් නෙමේ. ඒතර මේක කුසල්, මේක අකුසල්, මේක හරි දෙයි, මේක වැරදි දෙයි කියන එකවත් තේරුම් ගන්න බෑනේ. ඊළඟට මැවුම් වාදී આવොත් මේ සත්තු මරලා ඉන්නේ උඹලගේ පරිභෝජනෙට කියලා, මේ උඹලා මේ සත්තු මරලා කාපල්ලා කියලා, ඒ ඔක්කොම ප්‍රාණඝාත නේද? සැපයක් උදෙසා පව් කරලා කුමන වූ සුගතියකට යන්නද? ඒ නිසා මේ කරුණොත් එක පැහැදිලිවම තේරෙනවා කුසල් අකුසල් හොඳ නරක සේවනය කළ යුතු දේ සේවනය නොකළ යුතු දේ නැමැති මේ ප්‍රඥා සම්පත්තිය නම් බුද්ධ ශාසනයේ කිනෙකුට විතරමයි ලැබෙන්නේ. අනේ මැණිකේ උණුසුමවත් ලබන්න අපිට වාසනාව ලැබුණා. උණුසුමවත් ලබන්න වාසනාව ලැබුණා. සමාජයට අපේ අතින් වැරදක් වුණත් කෝටි වාරයක් හිතට චෝදනා කරන උඹ කරපු දේ වැරදි කියලා. ඒ වැරද්ද වැරද්ද වශයෙන් දකින පින හරි අපිට තියෙනවා. අමේ ලෝකයේ අනිත් මේ දර්ශන මේ මතවාද පිටිපස්සේ යන අයට ප්‍රඥා සම්පත්තිය නැහැ. අනේ මැණික බුද්ධ ශාසනයේ නැමැති නගරයේ තියෙන්නේ. පඤ්ඤා රතන මාලස්ස නචිරං වත්තතේ භවෝ කිප්පම් පස්සේති අමතං නචසෝ රෝචේතේ භවේ. ප්‍රඥා රත්න මාලාව පැලඳගත් කෙනෙකුට භව පැවැත්ම වැඩිකල් නොතිබේ. ඔය ප්‍රඥාව නැමැති එක හරියට වැඩුවොත් ඔහුට නම් ඒ හැටි කාලයක් ආවිස නෑ ඔහුගේ භවයට. ඒ කියන්නේ ඔහු ඉක්මනින් මඟපල් ලබනවා. සතුටු වෙන්න පින්වත්නි හොඳ නරක කුසල් අකුසල් චතුරාර්ය සත්‍ය ගැන අහන්න හරි ලැබෙන එක ගැන සතුටු වෙන්න ඔය උණුසුමෙන් නිවනක උණුසුමක් හරි අපිට ලැබෙනවා. මේ මැණික පළඳගත්ත කෙනාට භවයේ ඒ හැටි කාලයක් තියෙන්නේ නෑ කියනවා. අපිට මේ මැණික දිහා බලා ඉඳ හරි ලැබීම වාසනාවක් කියලා හිතන්න. ඊට පස්සේ තියෙනවා ස්වාමීන් විමුක්ති මැණික කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා විමුක්ති මැණික කියන්නේ අරහත් ඵලයට කියනවා. අරහත්ත්වයටපත් වුණ කෙනා තමයි විමුක්ති මැණික පළඳගෙන ඉන්නේ. පින්වත් කියනවා පින්වත් රජතුමනි මැණික් වලින් ආභරණයටපත් වුණ කෙනා සරසගෙන ඉන්න කෙනෙකුට සීල මැණික, ප්‍රඥා මැණික, සමාධි මැණික පළඳගෙන විමුක්ති මැණික පළඳගෙන ඉන්න කෙනා මැණික් වලින් පළඳගෙන සුවඳ මල් මාලා වලින් සැරසිලා ඉන්න තුන් ලෝකෙන්නම වෙනමම පේන චරිතයක් බවට පත් වෙනවා කව රහතන් වහන්සේ. වෙනමම පේනවා අතිශයින් බැබිලි බැබිලි රහතන් වහන්සේ පේනවා කව දෙවියන් සහිත ලෝකයාට. ඊට පස්සේ කියන රජතුමනි, මණිමාලා දරංගේහ ජනෝසාමින් උදික්ඛති විමුක්ති රතන මාලන්තු උදික්ඛන්ති සදේවකා, ජනතේ මේ මණික් මල් මාලාවෙන් සැරසුණු ස්වාමියා දෙස තෘප්තියෙන් බලයි, රහත්ඵල විමුක්ති රත්නයෙන් සැරසුණු භික්ෂුව දෙස දෙවියන් සහිත මිනිස්සු මහත් තෘප්තියෙන් බලයි. ඒ කාලේ රහතන් වහන්සේලා දිහා මිනිස්සු කොහොමනම් බලාගෙන ඉඳතිද, දෙවිවරු කොහොමනම් බලාගෙන ඉඳතිද ඒ රහතන් වහන්සේලා දිහා. ඊට පස්සේ පින්වත්නි, තියෙනවා මහරජාණෙනි, තමන් විසින් ප්‍රහාණය කළ කෙලෙස් ගැනත් සාක්ෂාත් කළ නිවන ගැනත් යලි යලි සිහි කිරීමෙන් ඇති කරගන්නා අවබෝධය භාග්‍යතුන් වහන්සේ විමුක්ති ඥාන දර්ශන රත්නය. අතන තිබෙන විමුක්ති ඥාන දර්ශන රත්නය කියලා ආනේකට කිව්වේ. තමන් අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඒක නුවණින් විමසලා දැක දැක වාසය කරන එකට. ඒකට තියෙනවා යම් ඥානයකින් ආර්යයන් වහන්සේලා සාක්ෂාත් කළ නිවනත් නැසූ කෙලිසුනුත් ප්‍රත්‍යවේක්ෂා කොට දකිද්ද බුදුරජාණන් වහන්සේගේ දරුවනේ ඒ ඥාන රත්නේ ලබන්නට වෑයම් කරවු කියලා. අන ඥාන රත්නය තමන් නිවන් දැක්කා කියන තියෙන දැක්ම, කෙලෙස් නැති බව පිණිස තියෙන දැක්ම. පටිසම්භිදා රත්නය, මේක නම් හරි ලස්සනයි පින්වත්නි. චතුපටි සම්භිදා කියවට දන්නේ නැහැ නේ මිනිස්සු සාමාන්‍යයෙන්. මොකද්ද සතරපටි සම්භිදා කියලා? අර්ථ ධම්ම නිරුත්ති පරිභාන. මේක කියනවා පින්වත් රජතුමනි, මේ සතරපටි සම්භිදා වලින් කෙනෙක් යුත්ත නම් එයා රජ පිරිසක් මැදට වේවා, බ්‍රාහ්මණ පිරිසක් මැදට වේවා, ගෘහපති පිරිසක් මැදට වේවා, යනවා කිසිම බයක් සැකක් නැතුව. ඒක මේ වගේ රජතුමනි, එක්කෙනෙකුට ආයුධ පහක් තියෙනවා. එතකොට ඒ ආයුධ පහට තමයි පංචායුධය කියලා කියන්නේ. මොනවද ඒ පංචායුධේ? දුන්න ඊතල, හෙල්ල නැත්නම් තෝමරේ, කඩුව, ඊළඟට මේ කිනිස්ස. ඈතින් සතුරා එනවා නම් දුන්නෙන් ඊතලෙන් විද්දා. සතුරා පෙනිපෙනී ඉන්නවා නම් හෙල්ලෙන් ගැහුවා. සතුරා අභිමුඛට ආවා නම් කඩුවෙන් ගැහුවා. සතුරා තමා වැළඳ ගත්තා නම්, බදා ගත්තා නම් මරන්න කිනිස්සෙන් ඇන්නා. එන විදිහට තමයි යුද්ධය තියෙන්නේ. ඇත්තටම දැන් පංචායුධය කිව්වට කවුරුත් දන්නේ නැහැ නේ මොකද්ද මේ පංචායුධය කියලා. දැන් ඈත ඉන්න කෙනාට මෙහි කඩුව වන්නලා හරියන්නේ නැහැ. ඒකයි ඉතින් කියනවා, ඒ වගේ තමයි කියනවා මේ සතර පරිසම්විදා. ඔන්න මේකේ හොඳට විස්තර වෙනවා පරිසම්විදා හතර. හොඳට කන් යොමු කරගෙන අහන්න. කියනවා මේ පරිසම්විදා තියෙන භික්ෂුව බය නැතුව යනවා. කියනවා යමෙක් මාගෙන් අර්ථ පරිසම්විදා වෙහිලා ප්‍රශ්න අසන්නේද, එවිට ඔහුට අර්ථයෙන් අර්ථය පවසමි, කරුණෙන් කරුණ පවසමි, හේතුවෙන් හේතුව පවසමි, න්‍යායෙන් න්‍යාය පවසමි, නිසක බව ඇති කරවන්නෙමි, විමතිය දුරු කරවන්නෙමි, ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරන්නෙමි කියලා. මොකක්ද අර්ථය? අර්ථ පරිසම්භිදාව කියන්නේ දහමේ අර්ථ කියන්න පුළුවන් කම. අර්ථ පරිසම්භිදාව කියන්නේ දහම් කරුණු කියන්න පුළුවන් කම. අර්ථ පරිසම්භිදාව කියන්නේ හේතුඵල න්‍යාය කියන්න පුළුවන් කම. අර්ථ පරිසම්භිදාව කියන්නේ න්‍යාය දක්වන්න පුළුවන් කම. කියන්නේ දහමේ තියෙන සිද්ධාන්ත දක්වන්න පුළුවන් කම. ඕන විදිහකට ඒකේ නැවතිල්ලක් නැහැ. ඕන විදිහකට දහමේ අර්ථ මතු කරන්න පුළුවන් හැකියාවක් අරහත්ත්වෙත් එක්ක කෙනෙකුට පිහිටනවා. පරිසම්භිදාතිලාභී රහතන් වහන්සේලාට පිහිටනවා. ඒක තමයි අර්ථ පරිසම්භිදාව කියන්නේ. අපි බලමු ධර්ම පරිසම්භිදාව කියන්නේ මොකද්ද කියලා. කියනවා ධර්මයේ සම්බන්ධයෙන් කවුරු හරි ඇහුවොත් එහෙම, අමෘතෙන් අමෘතේ පවසන්නේමි, අසංගතෙන් අසංගතේ පවසන්නේමි, නිර්වාණෙන් නිර්වාණේ පවසන්නේමි, ශූන්‍යතාවෙන් ශූන්‍යතාවේ පවසන්නේමි, අනිමිත්තෙන් අනිමිත්ත පවසන්නේමි, අප්‍රණිහතෙන් අප්‍රණිහතේ පවසන්නේමි, නිකලෙස් බවින් නිකලෙස් බව පවසන්නේමි, නිසක බව ඇති කරවමි, දුරු කරවමි, විමති බව දුරු කරවමි, ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරන්නේමි. යම් කිසි බුදුරජාණන් වහන්සේ මේ සංසාර තරණය කරන්නට දේශනා කලානං අසංකත ශ්‍රී සද්ධර්මයා. ඒ ධර්මයේ මනාව දේශනා කරන්න පුළුවන් ධම්ම පට සම්බිදාලාභි කෙනාට. ඒ වගේම අමෘත ධාතුව දෙන්න පුළුවන්. ඒ වගේම සමාධි සමාපatti ගැන, මේ විමුක්තිය ගැන හොඳට ප්‍රකට කරවා කරවා දේශනා කරන්න පුළුවන්කම තමයි ධර්මයේ කියන්න පුළුවන්කම තමයි ධම්ම පරිසම්බිදාව. අර්ථ ගන්න පුළුවන්කම අර්ථ පරිසම්බිදාව. ඊට පස්සේ තියෙනවා නිරුත්ති පරිසම්බිදාව කියන්නේ යම්කිසි කෙනෙක් ප්‍රශ්න ඇහුවොත් එහෙම පදයෙන් පදය, අනුපදයෙන් අනුපදය, අකුරෙන් අකුර, සන්ධියෙන් සන්ධිය, ව්‍යංජනෙන් ව්‍යංජනය, අනුව්‍යංජනෙන් අනුව්‍යංජනය, වර්ණෙන් වර්ණය, ස්වරයෙන් ස්වරය, ප්‍රඥප්තියෙන් ප්‍රඥප්තිය, ව්‍යවහාරයෙන් ව්‍යවහාරය පවසනවා, නිසක බව ඇති කරනවා, විමති බව දුරු කරනවා, ප්‍රශ්න විසඳනවා. ඒ තියෙන අර්ථ ධර්මය අදාළ කෙනාට අදාළ වචනෙන් කියන්න පුළුවන්කම තමයි නිරුත්ති පරිසම්බිදාව කියලා කියන්නේ. දැන් අපේ මිහිඳු මහරහතන් වහන්සේ පරිසම්බිදාලාභී රහතන් වහන්සේ නමන්නේ. එතකොට ලංකාවේ තිබෙ හෙළබසනේ. එතකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ අර ඉන්දියාවේ තිබ්බ දහම, පාලියෙන් තිබ්බ දහම ලස්සනට ලංකාවේ කී දේශනා කළානේ. ලංකාවේ මිනිස්සුන්ගේ වචනවල ස්වභාවය. ඉතින් ඒ අදාළ කෙනාට අදාළ වචනෙන්, අකුරෙන්, ස්වරෙන් සමහරලාට බලන්න එක වචනේ උස්පහත් කිරීමෙන් අමනාපකම් හට ගන්නවනේ. ඒක වචනේ පාවිච්චි කිරිල්ලෙන්. ඒ වගේ අර හරියටම මේ ධර්ම අර්ථයේ එන වචනේ ගන්න පුළුවන්කම තමයි නිරුත්තිය කියන්නේ. පටිභාන පරිසම්බිදාව කියන්නේ ප්‍රතිභානෙන් ප්‍රතිභානේ, උපමාවෙන් උපමාව, ලකුණෙන් ලකුණ, රසයෙන් රසය පවසලා නිසක බව ඇති කරනවා ධර්මයේ දේශනා කරනවා. උපමා මගින් රූපක මගින් ඊළඟට ලකුණු දක්වලා එක එක ආකාරයෙන් විස්තර කර කර කර කර ධර්මයේ කියන්න පුළුවන්කම තමයි පටිභානේ කියලා කියන්නේ. මෙන්න මේ විදිහට පටිභානේ නැමැති මේ සතර පරිසම්බිදාව නැමැති මණික පළඳ ගන්න ඕන. ඊළඟට බොජ්ජංග රත්නේ කියලා කියන්නේ සප්ත බොජ්ජංග මණික පළඳ ගන්න ඕන. සති, ධම්ම විචය, විරිය, පස්සද්ධි, මේ ප්‍රීති ආදී මේ බොජ්ජංග හත කියනවා. මේ ඔක්කොම කම්මේන නම් කිනිත්වාන, කර්මෙන් තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමිනේ මෙන්න ලස්සනම කාරණාව. ස්වාමීනි ඔය හැම දෙයක්ම එක තැනකින් ගන්න පුළුවන් තැනක් කියන්න කිව්වා. ඔය හැම බඩුවක්ම එක තැනකින් ගන්න. ඔය හැම දෙයක්ම එක තැනකින් ගන්න පුළුවන් සියල්ල තියෙන වෙළඳසැල කියලා කියන්නේ පින්වත් රජතුමනි මේ බුද්ධ වචනේට, නවාංග ශාස්ත්‍රූ ශාසනයට කවුරු හරි කෙනෙක් නවාංග ශාස්ත්‍රූ ශාසනය මේ අධ්‍යයනය කරනවද, අහනවද, ශ්‍රවණය කරනවද, ගරු කරනවද, ඇසුරු කරනවද, ඉගෙන ගන්නවද, මතකේ දරාගෙන ඉන්නවද, ඔහු සියල්ල තියෙන වෙළඳසැලට ඇතුල් වුණා වගේ. ශාරීරික පාරිභෝගික චෛත්‍ය, ධාතු චෛත්‍ය, බෝධු චෛත්‍යයට ගරු කරනවද, වන්දනා කරනවද, සියල්ල ලැබෙන තැනකට ඇතුල් වුණා වගේ කියනවා. ඔන්න ස්තූප වන්දනාව. බෝධි වන්දනාව කියන්නේ හැම දෙයක්ම ලැබෙන කුසල් උපදිනවා කියනවා. ඊට පස්සේ තියෙනවා ශ්‍රාවක සංඝ රත්නය. සංඝයාට ගරු කරනවද, වඳිනවද, පුදනවද, මේ බුද්ධ ශාසනයේ තියෙන හැම දෙයක්ම ගන්න කුසල් උපදිනවා කියනවා. දිව්‍ය සම්පත්, මනුස්ස සම්පත්, බ්‍රහ්ම සම්පත්, උපභෝග පරිභෝග සම්පත්, දීර්ඝායු සම්පත්, නිරෝග සම්පත්, වර්ණ සම්පත්, ප්‍රඥා සම්පත්, මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, නිර්වාණ සම්පත්, සියලු සම්පත් නොවැසී විවෘත වී ඇත්තේය. එහිලා යම් කෙනෙක් ඒ සම්පත් කැමති වෙයිද, ඔවුන් සසරේ රැස් කළ කුසල් ධනය දී කැමැති සම්පත් මිලට ගනී. කිසිවෙක් සීල සමාදයානෙන් ඒ සම්පත් මිලට ගනී. කිසිවෙක් උපෝසතයෙන් මිලට ගනී. අල්ප මාත්‍ර වූ කුසල් ධනයෙන් බොහෝ සැප සම්පත් මිලදී ගන්නවා කියනවා. තුනුරුවන්ට ගරු කරලා ධර්මයෙන් පිහිටහැරම් පුංචි දෙයකින් ගොඩාක් ගන්නවා කියනවා. මෙන්න ලස්සන උපමාව කියනවා. පොඩි මුදලක් දීලා මෑ හරි මුං හරි තල හරි බීජ ටිකක් ගන්නවා. ඔබ හිතන්නේ කොහොමද දෙකේ ඵලය කොහොම වෙයිද? දැන් මට මතකයි, දැන් අපේ පැතිවල ගොවිතැන් බත්නේ තියෙන්නේ. මට මතකයි මේ ඔය කැරට් ඇට හැම චූටි පොඩි පැකට් එකක් කැරට් ඇට. ඊළඟට රතු වල බීට්‍රූට් චූටි පැකට් එකක් මෙච්චරයි. ඉතින් මේ ඇට පැල කරලා කුඹුරේ හදලා ලොරි ගණන් පටවගෙන යන්නේ. මිලදී ගත්තේ චුට්ටයි, ඵලය කොහොමද? ඒ වගේ තමයි කියනවා, සෑයකට අත් දෙක එකපාරක් එකතු කරන්නේ පුංචි වන්දනාව. නමුත් ඒකේ විපාකය කල්ප ගණන් සැප උපද්දවනවා. සමහරවිට අමා මහ නිවන උට ලැබෙනවා පුංචි පිනකින්, එක මලක්. ඇයි නාගසේන වස්තුව, නාගසේනයන් වහන්සේ බෝමලුවක් අතු ගාව පින මේ එන්නේ. මිලිඳ රජ්ජුරුව අඬ අඬා කොළ අයින් කරපු පින එන්නේ මේ. හරි පුදුමයි, මේ බුද්ධ ශාසනයේ බීජ චුට්ටක් ගත්තට ඵල ගොඩාක් ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ඔක්කොම කුසල් ධනින් ගන්න කියන එක. කුසල් ධනින් කියන්නේ චෛත්‍යයක් වඳින්න පින තියෙන්න ඕන. දැන් පහුගිය කාලේ ස්තූප වන්දනාවට බෝධි වන්දනාවට ගැරෙහිවි සංසාරේ පින් නැහැ. සෑයකට වඳින බෝධියකට වඳින පින් කුසල් නැහැ. ඒ නිසා හිත පහදින්නේ නැහැ. සමහර අයට සංඝයාට දන් දීවි පින නැහැ කියනවා. ඒ උන්වහන්සේලාට දීලා හරියන්නේ නැහැ, මේ වෙන තැනකට දීපල්ලා. ඒතර පින් වැඩි උන් ඇත්ත අසරණ අය. උන්වහන්සේලාට නම් සල්ලි තියෙනවා, එහෙම මෙහෙම ලැබෙනවා කියලා සංඝ දාණයට ගරහන පිරිසක් ඉන්නවනේ. ඒ සංඝයා ගාවට යන්න පින නැහැ, බණහඬ පින නැහැ. මේකේ තියෙනවා ඒ ඔක්කොම කරන්නේ සංසාරේ කුසල් වලින් කියලා. සංසාරේ කවදා හරි දහම් මඬුවක සාදුකාරයන් දුන්න පින්ටද කොහෙද අපිත් මේ ධර්මයක් අහනවා. මේ බීජ පුංචි වුණාට ඵලය ගොඩායි. ඊට පස්සේ කියනවා රජතුමනි, මේ ඔක්කොම ටිකට හරියනවා කියනවා අල්ප වශයෙන් හෝ බහුල වශයෙන් හෝ රැස් කරගත්තා වූ කුසල් ධනයෙන් ඒ සියල්ල ගන්නවා. ශ්‍රද්ධාව නැමැති ධනයෙන් ඒ සියල්ල මිලට ගෙන සමෘද්ධියටපත් වෙන්න පුළුවන් කියනවා. එකක් තිබ්බනම් හරි කියනවා. මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබ්බනම් මේ බුද්ධ ශාසනයේ ගොඩාක් දේවල් ගන්න පුළුවන් කියනවා. කියනවා රජතුමනි, මේ බුද්ධ ශාසනයේ බණ කියන අය පහළ වුණා කියනවා. සූත්‍රයෙන් බණ කියන අය, විනයෙන් බණ කියන අය, අභිධර්මයෙන් බණ කියන අය, ජාතක කතා වලින් බණ කියන අය, දීඝනිකායෙන් බණ කියන අය, එක එක විදිහට බණ කියන අය ඉන්නවා කියනවා මේකේ. ඒ නිසා පින්වතුනි, එක හාඳුනනවම් හැම බණක්ම කියන්න ඕන කියලා එකක් නැහැ. මට පුළුවන් නේ ජාතක කතා කියන්නම්, මං ජාතක කතා වලින් බණ කියාගෙන යනවා. එතකොට ඇයි හාඳුර පටිසම්පාද කියන්නේ නැද්ද කියලා චෝදනා කරන්න බෑ. ඇයි? මේ තියෙනවා ජාතකයෙන් බණ කියන්න ඕය. ඒ නගරේ වෙනම කොට්ටාසයක් ඒ. තව කට්ටියක් ඉන්නවා අනිත්‍ය ගැන බණ කියන. ඒ වගේ පින්වත්නි, මේ බුද්ධ ශාසනේ එක එක විදිහට බණ කියන අය ඉන්නවා. විදර්ශනා වඩන අය ඉන්නවා, නුවණින් යුක්ත අය ඉන්නවා, ආරණ්‍යයේ ඉන්න අය ඉන්නවා, රුක්මුල ඉන්න අය ඉන්නවා, එලිමහනේ ඉන්න අය ඉන්නවා, පිදුරුකුටියේ ඉන්න අය ඉන්නවා, සෝහනේ ඉන්න අය ඉන්නවා, දුතාංග දරාගෙන ඉන්න අය ඉන්නවා, සෝවාන් වෙච්ච අය, සකදාගාමී වෙච්ච අය, අනාගාමී වෙච්ච අය, ත්‍රිවිද්‍යාලාභී අය, ඉර්ධිමත් අය, ප්‍රඥාවෙන් පරතරයට ගිය අය, ඉර්ධිපාද සතිපට්ඨාන වඩන අය. මේ විදිහට පින්වත් රජතුමනි, මේ බුද්ධ ශාසනේ ඒ රහතන් වහන්සේලාගෙන් ආකිරණ වෙලා, සමාකිරණ වෙලා, පිරි ඉතිරි ගිහිලා උණගස්වනයක් වගේ, පියුම් විලක් වගේ මේ ධර්ම නගරය ඉතිරි සමෘද්ධිමත් වෙලා තියෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ කොහොම ඇතිද? නෙළුම් විලක් වගේ කියනවා, උණගස්වනයක් වගේ කියනවා රහතන් වහන්සේලා. මේ සදහන් නගරේ රජතුමනි ලස්සනට ගාථා වලින් විස්තර කරනවා පින්වත්නි. කියනවා මේ එක එක සිල්වත් අය මේ රහතන් වහන්සේලා ඉන්න හැටි ඔබ කියව ගන්න. කාල වේලාව අනුව ඒ රහතන් වහන්සේලාගේ ගුණ ගොඩාක් තියෙනවා මෙතන. ඉරිදි වඩන අය, නුවණ තියෙන අය, සතිපට්ඨානෙ තියෙන අය, බිමට හෙළු නෙතින් යුතුව වඩින අය, ඊළඟට ත්‍රිවිද්‍යාව ලැබගෙන ඉන්න රහතන් වහන්සේලා ගැන. හරි පුදුමයි. ඊට පස්සේ කියනවා රජතුමනි, මේ සදහන් නගරේ අතුල්්‍ය ප්‍රඥාව තියෙන, තියුණු ප්‍රඥාව තියෙන ශ්‍රාවකයෝ ඉන්නවා. උන්වහන්සේලා තමයි බුද්ධ ශාසනයේ නැමැති සදහන් නගරේ ධර්ම සේනාධිපතිවරු. කවුද මුලින්ම හිටිය සෙන්පතියා? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ධර්ම සේනාධිපති පරම්පරාව. කියනවා රජතුමනි, මේ බුද්ධ ශාසනයේ ඉන්නවා මේ සාගර සහිත පොළව කම්පා කරන ඉරහඳ අතගාන මහා ඉරිදි ප්‍රාතිහාර්ය පාන ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. ඒ අය තමයි කියනවා සදහම් නගරේ පුරෝහිතවරු. එනම් මේ බුද්ධ ශාසනයේ ධම්ම පුරෝහිත වූ පෙරටු උත්තමයා කවුද? මොගලම් මහරහතන් වහන්සේ, ධම්ම පුරෝහිත. කියනවා රජතුමනි, මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා දුතාංග වලින් කෙලෙස් ගිනි තියලා දාන, මේ බුද්ධ ශාසනයේ ගෙන්ගෙට පිඩුසිඟා වඩින, පව් පිළිකුල් කරන, මල නොතලා රොන් ගන්න උත්තමයෝ ඉන්නවා කියනවා. දූතාංග වලින් කෙලෙස් පුච්චන ඒ උත්තමයන්ට කියනවා දහං විනිශ්චයකාර. කවුද? මහා කස්සප මහ රහතන් වහන්සේගේ පරම්පරාව. පින්වතුනි, දුතාංග දරනවා කියන්නේ යම්කිසි කෙනෙක්, මේ මිලින්ද ප්‍රශ්නේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තියෙනවා දුතාංග ගැන ප්‍රශ්නේ. කවුරු හරි අනිත් අයට පේන්න ලාමක ආශාවෙන් දුතාංග සමාදන් වුණොත් එහෙම එයා යන අපායක් තියෙනවා කියනවා වෙනම. අනිත් අයට පේන්න දුතාංග සමාදන් වුණොත් එහෙම එයා අපායෙන් ගොඩ ඇවිල්ලා යන වෙනම ප්‍රේත ලෝකයක් තියෙනවා කියනවා. හරියට රොඩි ගොල්ලෙක් රජ කුමාරයෙක්ගේ උටුන්නක් පළඳවලා අහුණා වගේ කියනවා. සුදුසු නැති දෙයක් කළා අහුණාට පස්සේ ඔහුට අනේක දඬුවම් දෙනවා. ඒ වගේ තමයි කියන උත්තම මුනිවරු තමයි කියන මේ දුතාංග ස්පර්ශ කළේ. දුතාංග බොරුවට සමාදන් වුණ කෙනා යන අපායක් තියෙනවා කියනවා. එහෙනම් මේ සියලු දුතාංග ගුණෙන් අගතැම්පත් අපේ මහා කස්සපයන් වහන්සේ කොහොම ඇතිද? කොහොම ඇතිද? ඒ උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තමයි අපේ බුද්ධ ශාසනයේ අග්‍ර විනිශ්චයකාර මහා කාශ්‍යපයන් වහන්සේ. කියනවා චතුූපපාත ඥාන දර්ශනයේ තියෙන දිවස් නුවණ තියෙන ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ ඒ උත්තමයන්ට කියනවා නගරේ එළිය කරන අය කියලා. ඊළඟට තියෙනවා කියනවා මේ බුද්ධ ශාසනයේ වචන මාතෘකා වශයෙන්, ඊළඟට වචන වශයෙන් හොඳට මතක තියාගෙන අනිත් අයට උගන්වන අය, ඒ අයට කියනවා ධම්මාරක්ෂක අමාත්‍යවරු කියලා. කවුද? ආනන්ද මහරහතන් වහන්සේ වගේ. කියනවා මහරජාණෙනි, මේ බුද්ධ ශාසනයේ ඉන්නවා විනය දන්න, විනී දක්ෂ, ඇවතුම් පැලතුම් ගැන හොඳට දක්ෂ විනයදර අය, ඒ අයට කියනවා රූප දර්ශනයේ ආරක්ෂක අමාත්‍යවරු කියලා. ඒක තේරුම් ගන්න උපමාවක් කියනවා. දොටු ගැමුණු රජුරන්ගේ කාලේ ඉඳලා තියෙනවා කෙනෙක්ගේ රූපේ කියපු ගමන් ඒ ඇමතියාට ඒ කෙනාව ගිහිල්ලා හොයාගෙන එනවා. අර හොරෙන් ගඩොල් දුන්න හාමුදුරුවෝ හොයාගන්නේ එහෙමනේ. රූපේ පොඩ්ඩයි ඇමතිතුමාට කියන්න තියෙන්නේ, කියපු ගමන් කෙනා හොයාගෙන එනවා. රූප දර්ශී අමාත්‍ය. විනය දන්න කෙනා තමයි හරියටම දන්නේ මෙයා බුද්ධ ශාසනයට අයිති, මෙයා බුද්ධ ශාසනයට අයිති නෑ කියලා. මෙයා බුද්ධ ශාසනය පිරිසුදුයි, මෙයා බුද්ධ ශාසනය ප්‍රතිකර්ම කළ යුතුයි කියන එක තේරෙන්නේ විනය දරන අයට. ඒකයි රූප දර්ශී අමාත්‍ය කියන්නේ. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනය ඉන්නවා කියනවා අන් අයට කතා කරලා සතුටින් මේ භාවනා අරමුණු ගැන කියලා දීලා ගුරු හරුකම් දෙන රහතන් වහන්සේලා. ඒ අය තමයි කියනවා මල් වෙළඳ සැල් හිමියෝ, අයිතිකාර කට්ටිය. ඇත්තටම අපි මේ භාවනාවල් කරන්නේ රහතන් වහන්සේලාට අයිති දේවල්. මේ කසාවත් රහතන් වහන්සේලාට අයිති දේවල්. කුසල් කියන්නේ රහතන් වහන්සේලාට අයිති දේවල්. ඒ උත්තම පුරුෂයෝ ස්පර්ශ කරපු දේවල් කරන්න යද්දි තමයි අපි මේ අමාරුවෙන් කරගෙන යන්නේ. ඒකයි මේවා ලේසි නැත්තේ. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනය ඉන්නවා කියනවා අන් අයට ධර්මය කියලා දෙන, නිව මාර්ග ඵල පිණිස හොඳට හික්මවන උත්තමයෝ. ඇයි ඒ කාලේ කටපාඩම් වෙමින් ඉන්නේ? ආන් ඒ අයට තමයි කියන පළතුරු වෙළඳ සැල් හිමියෝ. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා මේ සිල් අනිත් අය හොඳට සීලේ හික්මවන ශ්‍රමණයන් වහන්සේලා. ඒ අය තමයි කියන සුවඳ වෙළඳ සැල් හිමියෝ. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියන හොඳට ධර්මයේ අනිත් අයට කියලා දෙන කටපාඩම් කරන අය. ඒ අය නැවත නැවත එකතුනාම බණම අහනවා, බණම කියනවා, බණම කතා කරනවා, බණම සාකච්ඡා කරනවා. ඒ අයට කියන්නේ දහම් සොඬ පිපාසිතයෝ. බොන එක ඇති හිතෙන්නේ නැහැ, වෙරි වෙනකල් බොනවා. ඒ වගේ ධර්මයේ සොඬ කෙනාට ධර්මයේ ලැබුණ ගමන් මන්දි මන්දිමයි හිතෙන්නේ. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනයේ රැ එළි වෙනකල් භාවනා කර කර ඉන්නවා කියනවා. ඒ අය තමයි කියනවා නගර ආරක්ෂකයෝ. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා හොඳට දහම් කටපාඩම් කරගෙන අනාගත පරම්පරාවට අරන් යන. ඒ අය තමයි කියනවා දහම් වෙළඳ සැල් හිමියෝ. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා මේ ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා විමසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මතක තියාගෙන නැති වෙන්න දෙන්නේ නැතුව අරගෙන යන අය. ඒ අය තමයි කියනවා දහම් සිටුවරු. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා භාවනාව දියුණු කළා, ශික්ෂාව දියුණු කරලා, ශික්ෂා ගුණෙන් ඉදිරියට පැමිණිලා හරියට හික්මෙච්ච ශ්‍රමණයන් වහන්සේලා. ඒ අයට කියනවා ප්‍රසිද්ධ ධර්මිකයෝ කියලා. භාග්‍යතුන් වහන්සේගේ සදහන් නගරය මේ විදියට පරිපූර්ණ කරලා තියෙන්නේ කියනවා රජතුමනි. මැනවින් බෙදා ඇති ඉතා මනහර නගරයක් දැකලා මේ විදිහට නගරය කිසි කෙනෙකුට එන්න බැරි විදිහට හදලා තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ කාටවත් මැඩ පවත්තන්න බැරි විදිහට හදලා තියෙන්නේ. මේ විදිහට පින්වත් රජතුමනි, ඔය සදහන් නගරේ දැකිනකොට හිතා ගන්න පුළුවන් මේකනම් කලේ බුදු කෙනෙක්මයි කියලා. අනුමානෙන් හිතන්න පුළුවන්. එලෙසින් තිලෝනා අපමුණිදුගේ දහම් පුරවර දැකගත් විටදී මැනවින් සිතා ගන්න හැකි වෙයි ඒ උතුම් භගවතානම් මේ කටයුත්ත කළ වග කියනවා. මහා සමුදුරෙහි රළ පෙළ නැගෙන හැටි දැකගත් විට ඒ රළ තුලින් කෙනෙකුට සිතා ගන්න හැකි වෙයි මහා සමුද්‍රය මහා සුවිසල් ජල කඳක් බව මුහුදේ රළ දැකනකොට. ආන් ඒ වගේ තමයි අපරාජිත සියලු ආසා නැති කළ රහතන් වහන්සේලා බිහි කළ, ඉපදෙන මැරෙන සැසිර නැති කළ බුදුරජාණන් වහන්සේගේ රහත් පරපුර දකිනකොටම හිතා ගන්න පුළුවන් ලෝකේ දහං රලක් නැගිලා නැ මේ නැඟුණේ බුදු කෙනෙක් පහළ වුණ නිසා කියලා. ඇයි සියලු රහතන් වහන්සේලා පහළ වුණේ බුදු කෙනෙක් නිසානේ. ඊට පස්සේ කියනවා සියලු පර්වත අතර හිමාල පර්වතේම පේනවා කියනවා. එතකොට හිතා ගන්න පුළුවන් මේක නම් පුදුම පර්වතයක්, මේක තමයි හිමාලේ නැත්තම් මහමෙරු පර්වතේ කියලා. ඒ වගේ තමයි කියනවා අටලෝ දහමින් කම්පා නැති නිවනේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ දකිනකොට දහම් ගිරක් වගේ පේනකොට හිතා ගන්න පුළුවන් එබඳු ඒ මහා වීරයානෝ තුන් ලොවෙහි මුදුනට වැඩි මේ බවත් උතුමානෝ බුදුරජාණෝම බව. සියලු ගුණ අතරින් බුදුරජාණන් වහන්සේම ගුණයෙන් බබලනකොට අර පර්වත අතර මහමේරු පර්වතයේ මේකයි කියලා පේනවා වගේ බුදුරජාණන් වහන්සේම පේනවා. ඊට පස්සේ කියනවා පියවර අතරින් ඇතෙක්ගේ පියවරක් දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් මේ පියවර අනුව නම් මහ ලොකු ඇතෙක් මේ කියලා. ඒ වගේ තමයි කියනවා බුද්ධ නං වූ මහා ඇත් රජුගේ දහම් පියවර දැක්ක විට නුවණැත්තෙක් සිතා ගන්නට හැකි වෙයි මේ පියවර අනුව මොහු මහා උතුමෙක් බව. ඊට පස්සේ කියනවා සිංහයා කෑ ගැහුවට පස්සේ අනිත් එවුන් බය වෙලා දුවනවා කියනවා. ලාමක සත්තු හැංගෙනවා කියනවා. ආන් ඒ වගේ දම් රජුගේ සිහනාදේ රාව දුන් විට හැම දෙස බියව කැළඹුණු සිත් ඇති තීර්ථකයන් දුටු විට සිතා ගන්නට හැකි වෙයි දම් රජුන් ගර්ජනා කළ බව. බුදුරජාණන් වහන්සේ ඇයි අපිටමනේ කෙනෙහිරිකම්, සිංහල බෞද්ධයාටම කෙනෙහිරිකම්, කඩුව උඩ දාලා ළමයි ඇල්ලුවා ආගම වෙනස් කරපල්ලා බුද්ධ ආගම අතහැරපල්ලා කියලා. ඇයි එච්චරම බයයි මේ ලෝකෙ මිනිස්සු බුද්ධ ශාසනය පවතිනවට? මේක මහා ගර්ජනාවක් බුද්ධ ශාසනය. ඊට පස්සේ කියනවා රත්වී නියඟින් රත් වෙලා පොළව තියෙනකොට කොළ පැහැ දළු වලින් නියඟ ගිහිල්ලා වැස්ස ඇවිල්ලා ලාපාට කොළ තියෙනකොට හිතා ගන්න පුළුවන් මේ වැස්සක් ඇවිල්ලා කියලා. පායලා තිබ්බ කාලයක එකපාරම ලා කොළ ටිකක් දකින්න ලැබුණොත් හිතා ගන්න පුළුවන් වැස්සක් ඇවිල්ලා. ආන් ඒ වගේ පීඩිතව සිටි ජනයා ඉපිල ගොස් සංසිඳීමෙන් අමා සැපේට පත්වී සිටිනයුරු දැකගත් විට සිතාගන්ට හැකිවෙයි දහං වැස්සෙන් සැනසිලා වග. දැන් මේ සුදු පාට ඇඳුමින් ඇඳගෙන ඉඳගෙන ඉන්නකොට ගෙදරවල ටීවී දාගෙන ටීවී ඉස්සරහා පැදුරු දාගෙන ඉඳගෙන ඉන්නකොට රේඩියක දාගෙන බිම ඉඳගෙන මේක එක කල්පනාවෙන් අහගෙන ඉන්නකොට තේරෙනවා මේ ලංකාවේ මිනිස්සු දහං වැස්සෙන් සැනසිලා වග. ඊට පස්සේ තියෙනවා දූවිලි වලින් පිරිලා හිටපු ජනයා එකපාරම සුද්ධ වෙලා යනවා. එතකොට හිතා ගන්න පුළුවන් අමා දහමේ බැසගත් දෙවියන් සහිත මේ ලොව සැපවත් දනන් දුටු විට සිතා ගන්නට හැකි වෙයි කෙලෙස් මල සෝදාහල මහා දම් කඳ ගලා ගිය වග. අඟුලිමාලගේ පුදුම කෙලෙස් ගොඩක්නේ තැවරිලා තිබේ ඇඟි. උන්නාන්සේ ප්‍රාණඝාතයේ කළේ නෑ කියලා කරපු සත්‍ය ක්‍රියාව කල්පයක් පවතිනවා. මොකෙන්ද සුද්ධ කළේ? ඇඟේ පුංචි ඩොට් එකක් තියන් නැති වෙන්න ප්‍රාණඝාත අකුසලයේ සෝදාහලේ මොකෙන්ද? දහම් සැඩපහරේ. 999ක් මිනී මරපු පාපයේ සේදුවා කියන්නේ සුළුපටු සැහන් දහම් සැඩපහරක්ද? ඊට පස්සේ කියනවා හොඳ සුවඳක් පැතිරීගෙන එනකොට නහය තියෙන කෙනෙකුට නම් තේරෙනවා මේක නම් හොඳ සුවඳක් කියලා. එලෙසින් සිල් සුවඳ දෙවියන් සහිත ලොව වෙත මැනවින් හමා යන විට සිතා ගන්නට හැකි වේ අනුත්තර වූ බුදුරජ ලොවට පහළව ඇති වග. කියනවා රජතුමනි, මෙබඳු වූ සියක් කරුණෙන් දහස් කරුණෙන් සියක් හේතුවෙන් දහසක් හේතුවෙන් සියක් නයෙන් දහසක් නයෙන් සියක් උපමාවෙන් දහසක් උපමාවෙන් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බලය මට කියන්න පුළුවන් කියනවා. මගේ ගුරුවරයා මාව හොඳට හික්මවලා තිනවා කියනවා බණ කියන හැටි. ධර්මයේ උගන්වලා මාගේ ගුරුවරයා මේ දහම් රසය මට දුන්නා කියනවා. මටත් ඥාන ශක්තියක් තියෙනවා කියනවා. ඒ නිසා රජතුමනි, මල් කාර්යයකට ලොකු මල් ගොඩක් හම්බුණාට පස්සේ එක එක මල ගොත ගොතා ගොත ගොතා මල් මාලා ගොතනවා වගේ ඔබ අහගෙන ඉන්න කැමති නම් කල්පයක් වුණා මම බුදුගුණ කියන්නම් කියනවා නාගසේන මහරහතන් වහන්සේ. මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ දහම් නගරයේ ගෝසාව පැතිරූ නාගසේන මහරහතන් වහන්සේගේ බුදුගුණ වර්ණනාව. අපිටද මේ සදහම් නගරයේ සැනසෙන්න වාසනාව ලැබේවා. ඉතින් ඔන්න නගරයේ විස්තරය ඇහුවා. එහෙනම් හිතේ කැමැත්තක් ඇති කරගන්න, ඒ සීලයේ නැමැති ප්‍රාකාරයෙන් වටවුණ, ලැජ්ජාව නැමැති දියාගල් තිබෙන, සද්ධාව නැමැති ඒසිකා ස්තම්භයේ තියෙන, ප්‍රඥාව නැමැති ප්‍රාසාදයේ තියෙන, සූත්‍ර දේශනා නැමැති පාරවල් තියෙන, ගැඹුරු ධර්මයේ නැමැති සතර මං හන්දි තිබෙන, සීල් වෙළඳ සැල, ඒ වගේ සුවඳ වෙළඳ සැල්, පළ වෙළඳ සැල්, ඒ වගේම සුගන්ධ වෙළඳ සැල්, මල් වෙළඳ සැල්, අමෘත වෙළඳ සැල් වලින් සුසැඳි සේනාධිපතුයින් වරු ඉන්න, පුරෝහිතවරු ඉන්න, නගර ආරක්ෂකයෝ ඉන්න, විනිශ්චයකාරයෝ ඉන්න, උණ පඳුරක් වගේ සේනාව ගැවසී ගැවසී ඉන්න ඒ සදහන් නගරේ සැරිසරන්න අපට දවාසනාව ලැබීවා. උතුම් බුද්ධානුභවෙන් ධම්මානුභවෙන් සංඝානුභවෙන් මේ උතුම් සදහන් නගරයේ බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ බව සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් ගෞතම බුදුසසුනේ හඬ සිංහල ජාතිය මේ ලක් දෙරණේ බොහෝ කල් රැකීත්වා. මේ අහිංසක සොඳුරු රටට තිබෙන විපත් දුරින්ම දුරු වේවා. අපට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා.